සංසාර සාරෝග විනීතනී සං සන්නීත සාතම් සුචිසාරදී සං සන්දේරකං සොන්න තනූපලා සං සංලාපදේසින් අනනේ දිසාසං සංසාබිගංකේ බලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාර ආසම් සංහාර ධම්මං පනනේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංබාර සංගම් පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යතා බුද්දේන දේසිතා සෝයිමං ලෝකං පභාසේති අම්බා මුත්තෝව චන්දිමාති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි වෙසක් පුන් පොහොය දිනේ නිමිති කරගෙන අද ඔබ සිල් සමාදන් වෙච්ච අවස්ථාව. ඉතින් ඔබ ඉපදිච්ච රටෙන් බොහෝ දුර මෙහෙර හිටියත් ඔබ ඉතාම වාසනාවන්තයි මේ අවුරුද්දේ වෙසක් පොහොයට මේ වගේ සිල් ගන්න ලැබීම. ඉතින් ඒකෙන් ඔබේ පිනම තමයි මේ ප්‍රකට වෙන්නේ. ඇතැම් විට අපි දන්නවා මෙතනක් තියෙනවා මේ මාසෙට විහාරස්ථාන කිහිපයක සිල් ගත්ත පින්නතුන් ඉන්නවා. බලන්න එකම මාසෙ එකම පොයට විහාරස්ථාන කිහිපයක සිල් ගන්න කොච්චරනම් පිනක් තියෙනවද? ඒ ගැන ඔබම සතුටු වෙන්න. මේක කෙනෙකුට සල්ලි තිබුණයි කියලවත් දැනුම තියුණයි කියලවත් විතරක් ලැබෙන දෙයක් නෙවෙයි. මේක අපාතීතයේ කළා වූ ඒ උසස් පුණ්‍ය ධර්ම වල ආනිසංස විදියටයි මේ සියලුම වරප්‍රසාද ටික අපි මේ ලබන්නේ. ඉතින් අන්න ඒක ලබන අවස්ථාවේදී අපි කල යුත්තේ අපේ මනස ඉහෙළම දිනන වෙන විදියට මේ උතුම් සද්ධර්මය අපි ශ්‍රවණය කිරීම. අද විශේෂයෙන් අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ සහ පරිනිර්වාණය කියන මේ උතුම් කාරණා. සාරාංශික කල්පලක්ෂ්‍ය මහත් වූ උත්සාහයකින් උන්වහන්සේ පාරමිතා ධර්මයන් පුරලා අනාවරණය කරපු දහමක් තමයි අප වෙනුවෙන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ එනකම් උන්වහන්සේ යම්කිසි දුකක් වේදනාවක් වින්දනම් කායික වශයෙන් මානසික වශයෙන් ඒ සියලු දුක් වේදනා උන්වහන්සේ බින්දේ උන්වහන්සේගේ කෙලෙස්වල තියෙන අඩුපාඩුක නිසා. උන්වහන්සේට එදා දීපංගර පාදමෝලේදී රහත් භාවයෙන් නිවන් දකින්න තිබුණා. අන්නේ අතරපත් නිවන අතහැරලයි උන්වහන්සේ නැවත සසර කතරට බැහැලා අපවිනේ සුවිශාල පරිත්‍යාගයක් කළේ. එදා දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමෝලේ ඉඳන් තවත් බුදුරු ගණනාවක් පසු කළා. කල්ප ගානක් පාරමිතා පුරලා ආපු ගමනේදී උන්වහන්සේ කිසියම් ශාරීරික මානසික දුකක් වින්දනම් ඒ සියලුම දුක් සමුදාය වින්දේ ඔබත් මාත් වෙනුවෙන්. එවැනි කැපවීමක් ලෝකෙ කිසිම කෙනෙක් කරලා නැහැ. ඉතින් අන්නේ උත්තමයන් වහන්සේට අපි කරන ගෞරවය නම් සැබෑ ලෙස උන්වහන්සේගේ දහම් පණිවිඩය මොකද්ද කියලා අප ඉතාම මනාවින් තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන අපේ ජීවිත කාලයේ අපට ඒක පිළිපදින්න පුළුවන් උප්පරිම විදියට අපි පිළිපදින්නට ඕන. එපමණයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බුද්ධ පූජා ආදී පැවැත්වීම අනිත් කරුණ ඔක්කොම අපි කරන අපේ කෘතඥතාවයට. ඒව සිද්ධ කරලා අපට කුසල දියුණු කරගෙන අපේ දිගාසිරි සම්පත්තිය වැඩි කරගෙන නිරෝගී සම්පත්තිය වැඩි කරගෙන කල්‍යාණ මිත්‍රත්වය ආදී සම්පත්තිය දියුණු කරගන්න තමයි මේ මට්ටමේ අපි පින්කම් ටික කරන්නේ. ඒ සියලුම දේවල් වලින් අපි අවසාන වශයෙන් ගන්න ප්‍රයෝජනය තමයි මේ සදහම් පණිවිඩය මැනවින් තේරුම් අරගෙන ඒක උපරිම ලෙස තමගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන විශේෂයෙන් ආනාපානසති භාවනා පිළිබඳව. මේක විශේෂයෙන් සාකච්ඡා කරන්න හේතු වන කරුණු කීපයක් තියෙනවා. අද ඔබ දන්නවා ලෝකයේ බොහෝ දෙනෙක් දුකට පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාව. අද එකාතකේ මේ රෝගය කොරෝනා රෝගය විතරක් නෙවෙයි නොයෙක් විදිහේ අපලෝපද්දර අමනුෂ්‍ය දෝෂ ග්‍රහලෝකවලින් වෙන අනතුරු යුද වාතාවරණය වෙනත් රෝගාබාධ අනතුරු නොයෙක් විදිහේ සම්බාධක ජීවිත අනතුරු ඉදිරියේ තියාගෙනයි ඔබත් මාත්මය ගත කරන්නේ. හිතන්න එපා මේ කොවිඩ් රෝගය විතරේ අපට තියෙන ලොකුම අනතුර කියලා. ඊට වඩා අනතුරු ගානක් එක විටම තියෙන සමයක මේ අපි ඉන්නේ. අන්න එවැනි සමයක අවසාන වශයෙන් අපට අද තියෙන ලොකුම අභියෝගය ප්‍රධාන වශයෙන් අද අපට තියෙන අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ හුස්ම ටිකක් ගැනීමේ තියෙන අමාරුව. ඔබ දන්නවා ඒක. වෙනද නම් අපි ඇඳුම් පැළඳුම් හෙව්වා, යාන වාහන හෙව්වා, බෙහෙත් හේතුත් හෙව්වා, දැම්මිට ඉන්ටර්නෙට් පහසුකම් බැලුවා, නේද විදුලි බලය තියෙද කියලා බැලුවා. අද ඒ සියල්ලටම වඩා ඕන වෙලා තියෙන අද මනුෂ්‍යයන්ට හුස්ම ටිකක් ගන්න. අන්නේ හුස්ම ටිකක් ගන්න අමාරුවෙන් ඉන්න අවස්ථාවක මිනිස්සු දුක් විඳින්මින් ඉන්නේ. ඔබ දැකලා ඇති වර්තමානයේ අමාරුවෙන් හුස්ම ගන්න අය ගැන. ඇතැම් විට රෝහල් පහසුකම්වත් නොමැතිව මහමග වැටිලා ඇතැම් විට පාරවල් අයිනේ. මේ මිනිස්සු හුස්ම ටික ඇදගෙන විඳින දුක බලන්න පිනතුනේ. ඒ වගේ අමාරුවෙන් දුක් විඳින කෙනෙක් දිහා දැක්වතින් ඒ තැනැත්තා මෙලොවට බිහි කරපු අම්මා එතන හිටියොතින් ඒ අම්මට කොයිතරම් සංවේගයක් හටගනීද? ඇයි ඔබ දන්නවා අපේ අම්මා අපි අඬනවා දකින්න කැමති ජීවිතයකම අවස්ථාවකයි. ඒ තමයි අපි පළමුවෙන් හුස්ම ගන්න අවස්ථාවේලට බිහි වුණාට පස්සේ. එදත් අපි ටිකක් අමාරුවෙන් හුස්ම ගන්නේ. නමුත් අමාරුවෙන් හුස්ම ගැනීමෙන් හරියට එදා අඬනකොට අම්මා සැනසෙනවා, සතුට වෙනවා මේ දරුවා නිරෝගීව මේ ලෝකෙට බිහි වෙලා කියලා. නමුත් එදිනෙන් පස්සේ කිසිදාක අපේ අම්මා අපිව හුස්ම ගන්න අමාරුව දකින්න කැමති නැහැ. අපිව අඬවන දකින්න කැමති නැහැ. ඒ වගේම පින්නොත්තුනි ඊටත් වඩා සංවේගයක් අපි කෙරෙහි ලෝකයේ කෙනෙක් ඇති කරගෙන තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අර අම්මට ශෝකයක් දුකක් ඇති වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වෙන සිද්ධියක් දැක්කම බුදුහාඳුනට ඇති වෙන්නේ ධර්ම සංවේගය. ඇයි ඒ මා මෙච්චර වටිනා දහමක් මේ අනාවරණය කළා? මේ හුස්ම රැල්ලම භාවනා අරමුණක්, විමුක්තායතනයක්, නිවන් දොරටුවක් මා කරගෙන කරගන්න කියලා අනුශාසනා කළ තිබෙද්දී ඇයි මේක කලින් පුහුණු කළ නොතිබ්බේ? මේක පුහුණු කළ තිබ්බනම් මේ අමාරු වෙන හරි හුස්ම ගන්න මොහොතෙහි අනිච්ඡානුපස්සේ විහෙරති අසසිස්සාමේති සික්ඛති, අනිච්ඡානුපස්සේ පසසිස්සාමේති සික්ඛති කියලා පුහුණු කරන් තියෙන අවස්ථාවක් නේ. වේදනාවෙන් හුස්ම ගත්තත් වෙනතුනි අපි කලින් හොඳට පුහුණු කළ තිබුණා නම් ආනාපානසතිය අපිට අන්තිමේදී අනිච්ඡානුපස්සේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ දක්වාම දිනු කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාඳුර අපට අනාවරණය කළ තියෙනවා. අන්න ඒ නිසා වෙනදටත් වඩා ආනාපානසතිය ගැන ඊටාම සැලකිලිමත් වෙන්නට ඕන. ඒ ආනාපානසතිය වැඩීමත් එක්කම සඳහන් කරනවා ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතර ඍද්ධිපාද සම්පූර්ණ වෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීර්ය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ සම්පූර්ණ වෙනවා. පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරසංගික මාර්ග කියන මේ සත්‍තිස් බෝධිපාරසික ධර්මම සම්පූර්ණ වෙනවා. අප නිසිලස දැනගෙන ආනාපානසතිය පුරුදු කරොත් පින්නතුනි මේ සත්‍තිස් බෝධිපාරසික ධර්ම තමයි මේ සම්මුද සාසන්නියමති මහා සාගරයේ පතුලේ තියෙන අනර්ග වූ මහර්ග වූ වස්තු. බුදුජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මේ මහා සාගරයේ පතුලෙහි ඉතාම වටිනා අනර්ග වස්තුන් තැන්පත් වෙලා තියෙනවා. රන් රිදී, මුතු මැණික්, වෙරළුමිණි ආදී ඉතාම සුවිශේෂී වටිනා වස්තු සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්නේ වගේ මේ සම්බුද්ධ ශාසනය නැමැති සාගර පතුලෙහි අනර්ග වස්තුන් තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මේ බුදුදහමේ ගැන්වෙන මූලික ඉගැන්වීම ටික. සතර සතිපට්ඨානයේ දන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා මේ 37ක බෝධිපාරිසික ධර්මයන් සම්බුද්ධ ශාසනය තුල ප්‍රකාශ වෙනවායි කියන. එතකොට මෙන්න මේ සාගර පතුලේ තියෙන මහර්ග වස්තුන් වගේ බුදුරජාන් වහන්සේ මේක සොයාගෙන ගිය ගමනේදී අර මාතුකවත්සක කතාවස්තුවේදී ඒ අම්මා සාගරයෙන් තරණය කිරීමේ පටන් සසර කතරේ යපමණ කාලයක් මේ පිහින ආවේ පෙරොන්දම් පුරමින් මෙන්න මේ රන්දිදී මුතුමැණික් බඳු මේ බෝධිපාරිසික ධර්මයන් අනාවරණය කරලා ලෝකයට ප්‍රකාශ කරන්න. ඒ නිසා පින්වතුනි අපේ ජීවිත තුලින් අපි ගන්න ඉහළම ප්‍රයෝජනය මෙන්න මේ කරුණ මැනවින් දැනගෙන අපේ ජීවිතයට උපරිම ලෙස මේ කරුණ සම්පූර්ණ කිරීම. පින්වතුනි ඉතාම සරල කාරණේ ඉඳන් බුදුදහමේ තියෙන මූලික ගැණීම් ටිකක් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාම මැනවින් අහන්නට උත්සාහ කරන්න. ඇතැම් වෙලාවට ටිකක් නිින්දෙයි. ඒ වුණත් කොහොම හරි අමාරුවෙන් හරි ඉන්න බලන්න. ටිකක් නැගිටලා හරි ඇවිදලා හරි මොන ටිකක් හොදාන් ඇවිල්ලා හරි මේ කරුණ ටික මනෙන් අහගෙන ඉන්නට උත්සාහ කරන්න. පින්තුනි ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණු මොහොතේ පටන් අපි ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට යන ආකාරය තමන්ගේ ජීවිතය තුළම තමන්ට දැක ගන්න පුළුවන්. ඒක එකසකින් තමන් සසර දියුණු කරපු ගුණ ධර්ම අනුව මේ ජීවිත කාලය තමන්ට ලැබිලා තියෙන පටාපිටාව, කල්යාණ මිත්‍රත්වය ආදී සාධක මත අපිට බොහෝ දුරක් ඉදිරියට යන්නට පුළුවන්. ඒ යන්නට පුළුවන් ගමන් මාර්ගයේ අපි මුල ඉඳන් අග දක්වා අපිට ලැබිලා තියෙන කාලය අනුව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ බලන්න ඔබ මේ ගමන් මාර්ගයේ කොයිතරම් දුරක් ගිහිලා දින්නේ කියලා. මේ කියන සඳහන් කරන කරුණ වලින් කොයි වගේ තැනකද තමන් ඉන්නේ කියලා අවන්තව තමන් ගැන තමන් හිතලා බලන්න. අපි බොහෝ විට කෙනෙක් මුණ ගැහුණාම එයත් එක්ක කතා බහ කරන අලුත් කෙනෙක් එහෙම දැක්කහම ඔයා කොයි රටේ කෙනෙක්ද? කොයි ප්‍රදේශයේ කෙනෙක්ද? ඔයා මොන රැකියාවල කරන්නේ? මෙයාගේ කරුණ අපි අහනවා. ළමයි හැම ඉන්නවද? ඒ ළමයි හොඳට ඉගෙන ගන්නවද? ඔයා මොනවද ඉගෙන ගත්තේ? මොනවද තියෙන උපාධි? එහෙම අහනවා සමහරලාට. මේක තමයි අපි සාමාන්‍යයෙන් කෙනෙක් දෙසහලා තේරුම් ගන්න අවස්ථාව. නමුත් පින්වතුනි ඊටත් වඩා අපේ අධ්‍යාපන සුසුකම් අපේ දරුවන්ගේ මට්ටම මේ සියල්ලටම වඩා වටින්නේ අපි අවංකව බලන්න අපි තමන් ආධ්‍යාත්මික ගමන් මගේ කොයිතරම් දුරක් ඇවිලද තමන් ඉන්නේ කියලා. අන්න ඒ දුර කොයිතරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියන කාරණය මතයි අපේ සතුට තීරණය වෙන්නේ. අන්නේ ගමන් මඟ කොයිතරම් ඉදිරියට ගිහිල්ලා තියෙනව කියන කාරණය මතයි අපි කොයිතරම් දුරට බාහිර සාධක වලින් දුකටපත් වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ. අපි හුඟක් ඉගෙන ගත්තා කියලා විතරක් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ දෝ දරුවන් ඉහළ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා කියලා විතරක් අපට ජීවිතයේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ රූප සම්පන්නිය හොඳට ලස්සනට තිබුණා කියලා ඇත්තටම අපට ඒකෙන් විතරක් සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකත් ඉක්මනටම වෙනස් වෙනවා. ඇතැම් විට බාහිරට ලස්සනට ඉන්න පුළුවන්. නමුත් ශාරීරික අභ්‍යන්තරේ නොයෙක් විදිය රෝගාබාධ තියෙනවා. දැන් අපි ගත්තත් අපටත් නොයෙක් විදිය රෝගාබාධ මෙහෙම තියෙනවා. මෙහෙම උන්නට ඇතුලේ ලෙඩ ගොඩක් තියෙනවා. ඉතින් මේක තමයි පිනතුන් ජීවිතයේ ස්වභාවය. අන්නේ වෙන ජීවිත ගත කරන අය හැටියට පිනතුනේ අපි. අපේ දිනුව සාර්ථක වන්නේ අපේ මනස කොයිතරම් ඉහළ මට්ටමෙන් තියනවද? අපි කොයිතරම් ඉහළ මට්ටමෙන් හිතනවාද කියන කාරණේ මතයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. අප දුකෙන් නිදහස් වෙනවාද කියන එක අපේ ජීවිත තුළ තීරණය වෙන්නේ. අපි පිනතුනේ මේ ජීවිතය ලැබෙනකොටම අපි ජීවිතේ මුවාන් දේවල් ලැබලා තියෙනවා. වාසනාවන්ත උත්පත්තියක් ලැබලා තියෙනවා. හොඳ බුද්ධියක් ලැබලා තියෙනවා. පින්මාත දෙමව්පිය අපි ලැබලා තියෙනවා. ඒ සියලට වඩා ඊටාම දුර්ලභව ලබන සම්බුද්ධෝත්පාද කාලයක් අපි ලැබලා තියෙනවා. හොඳ බුද්ධියක් සහ සම්බුද්ධෝත්පාද කාලයක් කියන්නේ මෙන්න මේ දෙක එක අවස්ථාවක මුණගැහිම ඊටාම විරල කාරණයක්. ඒ දෙකම ලැබිලා ඒ බුද්ධියෙන් සද්ධර්ම වෙත පිවිසෙන්නට අවස්ථාව ලැබෙනවා කියන එක ඊටත් වඩා දුර්ලභ දෙයක්. දැන් අදටත් ලෝකේ විද්වතුන් කියන බොහෝ අය ඉන්නවා. නමුත් මේ බුදුදහම වෙත නැඹුරු වෙච්ච අය එතරම් ලොකු ප්‍රමාණයක් නැහැ. ඒක පිනොතනේ නිකන් සිදු වෙන දෙයක් නෙවෙයි. ඒකට ලොකු පිනක් සසර පුරුද්දක් තියෙනට ඕන. ඔබ ඇතැමිට ඉතිහාසය වගේ විෂයන් ඉගෙනගෙන තියෙනවා නම් ඔබ අහලදී ඇතැමිට ಭಾರತයේ බුදුරජාණන් වහන්සේ පහළ හිටිය කාලේ ඒ කාලේම රෝමයේ ග්‍රීසිය වගේ රටවල් වල විද්වතුන් හිටියා. සොක්‍රටිස් වගේ අය ඊට සමකාලීනව හිටියේ. නමුත් ඒ ඇයි මේ බුදුදහම කරා එන්නට භාග්‍යයක් ලැබුණේ නැහැ. එතකොට ලෝකේ එක කොනක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ ඉඳිද්දී ඇතැම් විට වෙනත් පලාතක බුද්ධිමතුන් බිහිලා ඉන්නවා. නමුත් මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ඊට ලැබිලා ගියේ නැහැ ගිහිලා ගියා. එනිසා අපට බුද්ධිමත් බවත් සම්බුද්ධෝත්පාද කාලයත් දෙක ලැබුණ විතරක් නෙවෙයි දෙකකට සම්බන්ධ වෙන තරම් ලොකු පිනක් අපට තියෙනවා. අන්නේ පින ලැබීමත් එක්ක පින තුනේ අපට ලැබෙන ප්‍රධාන දේ අපේ ළඟ ගුණධම් තියෙනවා නම් විශේෂයෙන්ම අපේ ළඟ පරිත්‍යාග සීලීත්වය කියන ගුණය තියෙනවා නම් යම් දෙයක් අත්හරින්න පුළුවන් මානසිකත්වයේ තියෙනවා නම් දන් දීම කියන දේ තියෙනවා නම් අපට සද්ධර්ම වරප්‍රසාදය ලැබෙනවා. දැන් මෙතන ඉන්න ඔබ හැම දෙනෙක්මත් මේ සජීව මේ වැඩසටහනට සහභාගී වෙන හැම දෙනාටමත් අන්නේ පරිත්‍යාග සීලීත්වය කියන ගුණය තියෙනවා. දැඩි ලෝභය නැත්නම් අවිජ්ජා කියන දේ හරියට දැඩි ලෝභය අපේ සිතේ පැලපදියම් වෙලා තිබුණා නම් අපිට මේ සද්ධර්ම වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ. මේක ගිලිලා යනවා තියෙනසුල. අන්නේ සද්ධර්මයට අපි නැඹුරු වෙන්නේ අපි හදවතින්ම පරිත්‍යාග සීලී බව අපේ ජීවිතය තුළ තිබුණු නිසා. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. මේ පරිත්‍යාග සීලීත්වයෙන් අපට සද්ධර්ම ලැබෙනකොට අපි බුද්ධිමත් වෙන්න ඕන. මේක තමයි ලැබෙන ලොකු පිනකින්. ඒ නිසා මම මේක ඉතාම හොඳින් ශ්‍රවණය කරන්න ඕන. ඒක බුද්ධියට ගලපල බලන්න ඕන. ඒක තමන්ගේ ජීවිතයට පුළුවන් තරම් ප්‍රායෝගිකව කරන්න ඕන කියන ඉදිරි පියවරට ගානට අපි වැඩ කටයුතු කරන්න ඕන. නැත්නම් අපේ මේ අවස්ථාව තින තිබුණත් අපට හිමි වෙලා යනවා. සමහර විට සසර පිනින් අපට ලැබෙනවා මේ දේවල්. ලැබුණට ඇතැමිට හරියට බුද්ධියෙන් අපි මෙහෙව්වේ නැත්නම් අපට මේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙන්නේ හුදෙක් මේ ජීවිතේ විතරක් නෙවෙයි මේ දුර්ලභව ලැබූ සම්බුද්ධ ශාසනයම අපට අහිමි වෙලා යනවා. අන්හිම නොයන්නට අපට තව එක දවසක් ජීවත් වුණත් ඇති පින්නතුනි ඒ එක දවස තුල අපට අපේ බුද්ධිය ඉහළම මට්ටමට ගන්නට අවස්ථාවකට තියෙනවා. හරියට අපි සද්ධර්මය ශ්‍රවණය කරොත්. එතකොට දන් දෙනකොට ටිකෙන් ටික අපි ගෙදර ඉන්න තමන්ගේ ස්වාමි භාර්යාවන්ට, දෝ දරුවන්ට, සුරතන් සතුන්ට, නැත්නම් ගෙදර වැඩ කරන කෙනාට, ගෙදරට සේවයක් ගන්න එන කෙනාට ඒ අදාළ විදියට පරිත්‍යාගය, වැටුප ගෙවීම, දන් දීම ආරම්භ කළා. ටිකෙන් ටික මේක ඉදිරියට යන්නට ඕන. අම්මට තාත්තට සැලකීම, ගෙදරින දූ දරුවන්ට මෛත්‍රී සාගතවේ සැලකීම, ස්වාමි භාර්යාවන්ට සැලකීම, ඒ දේ පින්නතුනේ හුදෙක් යුතුයකමක් ඉදිරිය නෙවෙයි. ඒක පින්කමක් ඉදිරියටම කරන්නට ඕන. ගෙදර කෑමටි ගුවෙනකොට අනේ ඒ කෑමටි අනුභව කරන ඒ දරුවන් ඒ ගෙදරයි සුවපත් වෙත්වා කියලා ඒක සිතුවිල්ලක් කර හිතන පින්නතුනේ. ඒ සිතන මොහොත බලන කොච්චර නම් ඉහෙන මානසිකත්වයක තමන් ඉන්නේ කියලා. ගෙදර කෑම ටික උයන එක නිකන් ලෝකෙම දේවල් හිතේට විතරක් හිතන්න කරන්න එපා. ඒ දේ පිනක් වැඩෙන විදිහට කරන්න. ගෙදර අතුපතු ගාන කොටත් ඒක පින් වැඩෙන විදිහට අනේ අපේ අම්මා තාත්තා මේ ගෙදර ඉන්නවා. අපේ අනිත් ඈත් මේ ගෙදර ඉන්නවා. ඒ අය මේ ඉන්න අවස්ථාවක් ඒ අය සුවපත්ත්වවා කියන අදහසින් ගෙදර සුද්ධ පවිත්‍ර කරන්නේ. අනිත් කවුරුවත් කරන්නේ නැහැ මම්මයි මේක කරන්න ඕනේ කිය කිය නැහෙන් අඬන කරන්න එපා. සතුටින් කරන්න. අනිත් අය කරනවා නම් හොඳයි අනේ හොඳයි කියලා කියන්න. එහෙම නොකරන නම් තමයි සතුට වෙන අනේ මේ අය මං වෙනුව මේ ටික තියලා තියෙනවා. කොච්චර ලොකු දෙයක්ද කියලා. එහෙම හිතන්න. අපිත් මේ මම කොහරි අලුත් ස්ථානකට ගියොත් එතන ඇතැමිට සතියකින් විතර අතුගාලා නැහැ. අපි එතනට පින් දෙනවා අනේ ලොකු දෙයක් අපි එනකම් මේක තිබ්බක කියලා ඉදා ටිකක් අරන් කෝටි එකක් අරන් අතුගානවා. මෙච්චර දවසක් මං එනකම් මේ පින්කම කරන්න මට තියලා තිබ්බ ඔයා කියලා. අපට එක ලොකු පින්කමක් කරන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා හැම දෙයක්ම පින්නතුනි අපට පින්කමක් විදියට ඒ දේ කරන්න පුළුවන්. අපි ආකල්ප විතරයි වෙනස් වෙනට ඕන. එතකොට මෙතනින් ආරම්භ වෙන පරිත්‍යාග ශීලීත්වය දන් දීම භෞතික දේවල් වලින් අපට දන් දෙන්න පුළුවන්. ඊළඟට අපට අබේ දානේ විදියට මරණයට නියම වෙලා ඉන්න සත්තු ඉන්නවා නම් ඒ සත්තු අපට නිදහස් කරන්න පුළුවන් පුළුවන් මට්ටමේ. බොහෝ විට අපිට එහෙම කිව්ව ගමන් මතක් වෙන්නේ ওই ලොකු සත්තු තමයි නිදහස් කිරීම මතක් වෙන්නේ නේද? ඒ වුණත් වෙනතරින් සමාජ කපේ ගෙදර කොමඩ් එකේ වැටිලා ඉන්න කූඹි හැම නේද? ඒ කූඹියක් වුණත් නිදහස් කරන්න පුළුවන් වෙලාවක සිනකයකට වැටිලා ඉන්න සතෙක් ඉන්න පුළුවන් කොළ කෑල්ලක් අරගෙන ඒ සතා එතනින් බේරන්න. ඒකත් අපේ දානට ඇති වෙනවා. එහෙම පටන් ගන්න දේ අපි ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා ධර්ම දාණයට සම්බන්ධ වෙනවා. සම්බ දානං ධම්ම දානං ජිනාද කියපු විදියට දැන් මේ වගේ විහෙර විහාරස්ථානට උදව් කරපු ඇත්තෝ නේද? බලන්න කොච්චරනම් ඒ අය කුසලයක් වැඩෙනවද දිනපතාම. මේ ස්ථාන ගන්න කොයිතරම්නම් කැපවීමක් කරාද? ඔබ මේ වාඩි වෙලින් ආසනය දීම පරිත්‍යාග කිරීම දක්වා බොහෝ අය මේවට උදව් කරලා තියෙනවා. මේ සම්බ විකාශන යන්ත්‍රවලට මේ හැම දෙයකම මේ පරිසරය හොඳට පවත්වා ගනිමින් ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මෙතන ඉන්න පිනතුනොත් තව බොහෝ අයත් උදව්පකාර කරලා තියෙනවා. ඒවත් සදා පුණ්‍යම් පවඩන පින්කම් පිනතුනි. ධර්ම දානමේ පින්කමට සහභාගී වෙන්න. සම්බ දානං ධම්ම දානං ජිනාතිකේ විදියට දානයන් අතුරින් ඉහෙළම දාන විදියට සලකන්නේ ධර්ම දානය. එයි ඒකට හේතුව අපි කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒක දවස් 6 දෙකයි තියෙන්නේ. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒක අවුරුද්දයි දෙකයි ප්‍රයෝජනවත් වෙන්නේ. කෙනෙකුට රැකියාවක් කරන් දුන්නොත් ඒක විශ්‍රාම යනකම් විතරයි තියෙන්නේ. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොත් ඒක මේ ජීවත් වෙන කාලෙ විතරයි තියෙන්නේ. නමුත් කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කරුවොත් ඒක නට ආත්මව ගානකට ඒක සුගතියට යන්නට යට උපකාරයක් වෙනවා. අනේ නිසා දානයන් අතරින් ඉහළම දාන විදියට සලකන්නේ ධර්ම දානමය පින්කම්. ඒ නිසා මෙතන ඉන්න පින්වතුන් බොහෝ අය ධර්ම දානමය පින්කමට ඍජුවම සම්බන්ධ වෙලා දායක වෙච්ච අය ඉන්නවා. ඔබ ඒක රූපින්කම් නිතර සිහි කරන්න ඒක ලොකු ආනිසංසයක් ඔබේ ජීවිතයට ලැබෙනවා. දානය මේ වගේ සම්පූර්ණ කිරීමත් එක්ක පින්වතුනි තවත් අපි ඉදිරියට යනවා. අපි සිල්වන්ත වෙනවා. අපේ කායික වාචික සංවරය අපි ටිකෙන් ටික ඇති කරගන්නවා. කායික වාචික සංවරය. කයින් දේවල් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේ කරන කලින් පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාතම්මං. නැවත නැවතත් ඒක සිහි කරලා ඒක නිවැරදි දෙයක්ද වැරදි දෙයක්ද කියලා හිතලා හොඳට කල්පනා කරලා කයින් කරන දේවල් කරන්න කියලා. පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචය කම්මං කාතම්මං. වචනෙන් කතා කරනකොට නැවත නැවතත් හිතලා ඒ වචනේ කතා කරන්න කියලා. කායික වාචික සංවරය පුළුවන් තරම් ඇති කරගන්න. එතෙන්දි විශේෂයෙන්ම ප්‍රාණඝාත ආදී අකුසලලින් වැළකීලා අප නිතර රකින නිත්‍ය සීලවන පංචශීල ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන්න. ඒ පංචශීල ආරක්ෂා කිරීමෙන් අපට ලැබෙන වාසිය තමයි අපේ ජීවිතෙන් සිදුවන අඩුපාඩු කන්ටිගෙන් ටික අඩු වෙනවා. අපට බොහෝ විට දුක හිතෙන්නේ අපේ අතින්ම සිදුවෙච්ච අඩුපාඩු ගැන හිතනකොට. ඇතැමිට කායිකව කරපු දේවල්ට වඩා වචනෙන් ඇතැමිට අපට කෙනෙකුට වචනයක් කියවලා තියෙනවා නම් අපට පස්සේ දුකයි ඒ ගැන හිතනකොට. ඒ නිසා කායික ක්‍රියාවලටත් වඩා වාචික දේවල් වලට ගැන සැලකිලිමත් වෙන්න. වචන කතා කරද්දී ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා කතා කරන්න එපා. නිතර අනිත් කෙනා ගැන කතා කරද්දී වා කල්පනා කරලා දේවල් කතා කරන්න ඕන. ඇතැම් විට අපි කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා අපි කතා කළත් එයාගේ අඩුපාඩුවට වඩා එයාගේ ජීවිතේ හොඳ පැත්තේ විශාල පැත්තක් තියෙනවා සමහරලාට. එයාගේ පින බලවත් ඇතැම්මිට. අපි හැර එක සුළු අඩුපාඩුවක් විතරක් බලන දොස් කියද්දී එයාගර ලොකු ගුණය නිසා අපිට ඒක ජීවිතේට බලපානවා. අපි දන්නේ නැහැ ඒක. අන්න ඒ නිසා කෙනෙක්ගේ අඩුපාඩුකමක් වෙනවා දෙද්දී හුඟා කල්පනාකාරී වෙන්න. පිටස්තරයිට විතරක් නෙවෙයි ඔබේම දරුවන්ට උනත් අවවාදයක් දෙද්දී හුඟා කල්පනාකාරී වෙන්න. වචනෙන් දේවල් කතා කරද්දී. මොකද මේ කායික වයසෙන් වෙනස්කම් තිබුණට මානසික වයසෙන් සහ ආධ්‍යාත්මික වයසෙන් සමහර අය බොහෝ ගුණධම් පුරාගෙන ආපු අය මේ ඉන්නේ. ඇතැම් බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඒ වගේ හිටියා. ධර්මශාලාව ඉතාම කෙලවරේ සමහර ඉඳලා බණ ඇහුවේ. නමුත් ඉස්සරහ ලස්සනට වාඩි වෙලා ඉන්න ඇයට වඩා ඉක්මනට මාර්ගඵල ලැබුවා පිටිපස්සෙන් ඉන්න අය. සමහර අය වෙලා බොහොම වැරදි චර්යා විදිහට හැසිරෙච්ච අය හිටියා. සමහර අය කුෂ්ඨ රෝගීන් හිටියා බලාගෙන ඉන්නට වෙලා. බුදුහාරයාට ඉස්සරහට එන්න කියලා කිව්වා. සසර හුඟක් හිත දිනු කරන් හිටියා ඒ පින්නතුනි. ඇතැම්කට නොයෙක් සසර අඩුපාඩුකම් නිසා පොඩි පොඩි අඩුපාඩුකම් ජීවිතයේ තියෙන බුලන් කෙනෙක්ගේ. නමුත් ඊට වඩා ලොකු ගුණයක් ජීවිත අභ්‍යන්තරයේ සංවිලා තියෙන අයගේ. ඒ නිසා අපි නිතරම කායික වාචික සංවරය ඇති කරගෙන කටයුතු කරන්නට ඕන ජීවිතය. මේක තමයි සිල්වත් බව කියලා කියන්නේ. මෙන්න මෙහෙම ජීවිතයේ ටිකට ඉදිරියට යනකොට පින්නතුනි අපට තවත් මොන ගැහෙන සුවිශේෂ දෙයක් තමයි මෛත්‍රී භාවනාව කියන කාරණය. මේ මට්ටම එන විට අපිට කම්මස්සකතා සම්මාදිතිය ඇති වෙලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කළා අපේ හිත මුල් වෙලා අපි කරන දේවල්ට සාපේක්ෂව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ අපි දන්නවා. අපේ හිත පරිසිදු යමක් කළොතින් කායිකව වාචිකව මානසිකව අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි හිත පිරිසුදු යමක් කළොතින් අපට ඒකෙන් සැපේනවා කියන කාරණය අපි තේරුම් ගන්නවා. මේකට තමයි කම්මසකතා සම්මාදිටිය කියලා කියන්නේ. මෙන්න මේකත් එක්කම ඒ දැනත්තා හුදෙක් දන් දීම සිල්වන්ත භාවය විතරක් නෙවෙයි ඔහුට ඉතාම පැහැදිලි කාරණයක් අනාවරණය වෙනවා. විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකෙක් විදියට ධර්ම ශ්‍රවණය කිරීමත් එක්ක එළඹෙන අවබෝධය මොකද්ද? ඔහු දන්නවා මේ ලෝකේ ලෞකික කුසල වලින් ඉහළම කුසලයේ විදියට සඳහන් වන්නේ මෛත්‍රී භාවනාව කියන කාරණය. පින්නතුනේ හැම බණක් කියනකොට මම මේ කාරණේ කියනවා. පින්නතුන සමට හිතනවා දැන්නේ මේ හැමදේ හැමදාම එකම බණේ කියන්නේ කියලා. එකම තමයි කියන තැන වෙන කියන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මට කරුණ දෙකයි දේශනා කරන්නේ දුක දුක නිදහස් කිරීමත් විතරයි කියලා. අපි ශ්‍රාවකයන් විදිහට අපටත් එහෙම තමයි. අපිත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි යම් කිසි පොඩ්ඩක් හරි දැනගත්තා නම් ඒ දැනගත්තු හොඳම දේ අපි මේ පින්නතුන කියනවා. පින්නතුනේ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හිතන්න කියන එක අපි නිතර නිතරම කියනවා. ඇයි ඒකට හේතුව? මේ සිටිවිල්ලත් එක පින්නතුනේ අපේ වර්ධනය වෙන ගුණය අපිට වචන වලින් කියන්න බෑ පින්නතුනේ. සුවිශාල ගුණයක් තමගේ ජීවිතය වර්ධනය වෙනවා. දිනකට එක විනාඩියකින් පටන් ගන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක කලක් දින වෙනකොට පින්නතුනේ සඳහන් වෙනවා සීමා සම්බේධය නැති වෙනවා කියලා. සීමා බේදයන් නැති වෙලා සියලුම ලෝකයේ හරියට තමන්ගේ නිවස වගේ ගෙදර තමන්ගේ දරුවා වගේ පේන ගන්නවා. අම්මා කෙනෙක් තමගේ එකම දරුවා දැස බලන ආකාරයෙන් ලෝකයේ දැස බලන හුරු වෙනවා. මෛත්‍රී නෝඩන කෙනා සහ මෛත්‍රී වඩන කෙනා අතර හොඳට පැහැදිලි වෙනස පේනවා සමාජ වැඩ කටයුතු කරනකොට. වෙනස මොකද්ද? සාමාන්‍ය කෙනා කෙනෙක් දිහා බැලුවම බලන්නේ හොඳට ලස්සනට ඉන්න, ඒ වගේම තමන්ට ඉතාම හිතවත්, ඒ වගේම තමන්ගේ ගම් පළාතේ එහෙම කෙනෙක් තමයි හුඟක් යාළුවා ආශ්‍රය කරන, ළඟින් ආශ්‍රය කරන. වාඩි වුණත් වාඩි වෙන්නේ හොඳම ලස්සන, ඇතැම් විට හොඳට අඳුරන, වැඩිපුරම කතා කරන කෙනෙක් ළඟ තමයි වාඩි වෙන්නේ. නමුත් පින්නතුනි මෛත්‍රී සාගත කෙනා ඊට වඩා හත් වශයෙන් වෙනස්. ස්ථානයකට ගියොතින් බලන්නේ වැඩිපුරම අඩුපාඩු සිද්ධ වෙන්නේ කාටද? වැඩිපුරම උදව්වක් අවශ්‍ය වෙන්නේ කාටද? වාඩි වෙලා ඉන්න කෙනෙක් වැටෙන්න හරි ඉන්නව නම් ගියාගෙන ඉන්න තමයි කිට්ටුවේ වාඩි වෙන්නේ. වැටෙන්න ගිය ගමන් අල්ල ගන්න බලන්නේ. ආසනයක තමන් ඉතාම පහසෙන් වාඩි වෙලා හිටියත් නිතරම බලන්නේ තව කෙනෙක් ආවොතින් තමන්ට වඩා දුර්වල කෙනෙක්, ඒක එයාට දෙන්න බලන්නේ තමයි වාඩි වෙලා ඉන්නේ. හොඳ මාසනයක් තමන් තෝරගන්නේ. ඒ කෙනා තමන්ට පහසුවෙන් ඉන්න විතරක් නෙවෙයි, ඒක තවත් අවශ්‍ය කෙනෙක් ආවොත් ඔහුට දෙන්න බලාගෙන තමයි මේක තියාගෙන ඉන්නේ. පිරිසක් අතර ඉන්නවා නම් හොඳට ලස්සනට පහසුවෙන් ඉන්න ඇදී ඔහු බලන්නේවත් නැහැ. මෛත්‍රී සාගත කෙනෙකුට ඒක අදාළ නැහැ කියලා. ඔහු බලන්නේ වැඩිපුරම අඩුපාඩුකම් තියෙන, දුර්වලතා තියෙන, උපකාරයක් අවශ්‍ය වෙන ඒ කෙනා ගැන තමයි හොඳට අවධානයෙන් ඉන්නේ. පින්නතුනි, මේක තමයි අම්ම කෙනෙක්ගේ ලක්ෂණය. අම්ම කෙනෙකුට දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ බොහෝ අය හොඳට ඉගෙන කියාගෙන හොඳ රැකියා කරන අතරේදී එක දරුවෙක් ඉන්නවා නම් ආබාධිත හරි නැත්නම් මන්දබුද්ධික හරි නැත්නම් ඔය පිළි අකීකරු කම් කළා අධ්‍යාපනය කඩාකප්පල්ලා මද්දරවෙ වලට ඇබ්බැහි වෙච්ච දරුවෙක් වගේ ඉන්නවා නම් අම්ම වැඩිපුර ආධාර යොමු කරන්නේ කවුරු පිළිබඳවද? අර දුර්වලතා තියෙන දරුවා ගැන තමයි අම්ම අවධානයෙන් ඉන්නේ. අන්න ඒ වගේ අම්ම කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ තමයි බලන්නේ. ඒ නිසා කියනතුනේ තමන් ගැන බලන්න තමන් කොච්චර මෛත්‍රිය වඩලද කියලා. දැන් මේ කියන කරුණ වලින් අනිත් කෙනා කවුද කියලා තේරුම් ගන්න නෙමෙයි මේ යන්නේ. මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙයක්ම තමන් ඉස්සරහට කණ්ණාඩියක් වගේ දාලා බලන්න කියනතුනේ. මේ තමන්ගේ ජීවිතය ඉරණම, මේ තමන්ගේම චරිතයයි මේ කතා කරන්නේ. වෙන කෙනෙක් ගැන නෙවෙයි. අපි මුලින්ම සඳහන් කළා තමන්ට බලන්න කියලා තමන් කොච්චර ධර්මයෙන් තමන් ඉදිරියට ආපු කෙනෙක්ද කියලා තමන් ගැනම තමන් බලාගන්න. කොයි සීමාවෙද තමන් ඉන්නේ? අර සාමාන්‍ය විදිහට ලොකෝ දන් දීලා සිල්වන්ත ජීවිත කියලා ගත කළ ඇතැමිට අවුරුදු ගාන සිල් අරගෙන ආපු අය හැටියට ඉන්න ඔබ බලන්න මේ සීමාව පසු කළද කියලා තියෙන කියලා. එහෙමයි තාම අඩුයි පින්නතුනි. මේ සීමාව පසු කළ යන්න බැරි නම් පින්නතුනි අවංකව තේරුම් ගන්න අර ශාන්ත පදය කරා යන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා යන්තං සන්තං පදං අදි සමෙච්ච, යම් ශාන්ත පදයක් කැමති නම් ඒ කෙනාට තියෙනට උන ගුණාංග ටිකක් සඳහන් කළා. හැබැයි මේ ශාන්ත පදේ නැතුණත් සුගතිගාම වෙන්න පුළුවන්, අපිට බය වෙන්න එපා. මෙතනින් ඔබ කවුරුවත් ඇතැමිට දුගතිගාම වෙන්න කන නැහැ. මනසලෝකෙන් පල්ලෙහාට යන එකක් නෑ ඔබ. ඔබ ජීවිතේම ගා පින්දහම් කරපු අය, අපේ තාත්තට සලකලා ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා දන් දීලා වත් බණහලින පින්නතුන්. අපි පින්නතුනි හොගේ හොදෙක් සුගතිගාම වීම විතරක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ධර්ම දේශනා කළේ ඊට වඩා ඉහළ මට්ටමකට යන්නට. ඒ තමයි සසර දුකෙම නිදහසන මාර්ගයක් මේ දේශනා කළේ. එතකොට සාමාන්‍ය කෙනෙකුට දන් දීලා යුතුයකම් ටික කළා ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ සුගතිගාමී වෙන්න පුළුවන්. නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකෙන් එහාට නම් යන්න අමාරුයි. කාම ලෝකෙ ඉක්මවල යන්න නම් මෛත්‍රියේ උපරිම මට්ටමෙන් පුහුණු කරන්න වෙනවා. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයට හෝ නිවනට යන විතරක් නෙමෙයි වෙනතුනි. මේ ජීවිත කාලයේම උපරිම ආධ්‍යාත්මික සෝයකට යන්නට තමා සැරසෙලා ඉන්නවද කියලා බලන ප්‍රධාන නිර්ණායකය, ප්‍රධාන සාධකය මේක. කොයිතරම් දුරට තමා මෛත්‍රිය පුහුණු කරලා තියෙනවද? ඒක නිකන් දවසට විනාඩියක් දෙකක් කිරීමෙන් පටන් ගන්න පින්නතුනි. යානිකතාය, වත්තපතාය, අනුට්ඨිතාය මේ ආදි වශයෙන් වචන ගානකින් බුදුදහම විස්තර කරනවා. මේක යානයක් වගේ කරන්න ඕන, වාහනයක නැගල යනවා වගේ සම්පූර්ණ ජීවිතයේ මෛත්‍රියත් එක්ක මෛත්‍රියෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නට ඕන. ඒක එකතකින් කියනොතින ආධ්‍යාත්මික දොරටු විවර වෙන හේතුව අනිත් අතින් මේ ආධ්‍යාත්මික මහා ප්‍රාසාදයට පිවිසෙනකොට වටේ තියෙන ප්‍රාකාරය වගේ අපිව ආරක්ෂා කරන්නේ මේකෙන්. අපේ ලෞකික කුසලයේ උපරිම මට්ටමට ගෙනල් අපිව නැක දෙන්නේ, කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසෙන්නේ, අපිට නිරෝගී භාවය ලබා දෙන්නේ. ඒ වගේම අපි යන යන තැන්වල මේ වගේ ආගමික ස්ථානවලට නැඹුරු වෙලා අපට මේ පරිසරය ඔක්කොම ලැබෙනට හේතු වන ප්‍රබලම කුසලයේ බවට පත් වෙන මෛත්‍රිය. ඒ විතරක් නෙවෙයි, අපට සාංසාරික වශයෙන් අකුසල් විපාක එන්න තියෙනවා නම් ඒ අකුසල් විපාක දුරු කරන්න තියෙන ප්‍රධානතම අනිත් කුසල සාධකය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මෛත්‍රී වඩන කෙනා හුදෙක් මෛත්‍රිය නවතින්නේ ඕ කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයම පුහුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු අනිත් කෙනාට නිතර පිහිට වෙන්න බලන්නේ. සාමාන්‍ය කෙනෙක් පිහිට වෙන්නේ කෑම බීමකින් නැත්නම් ඇඳුම් පැළඳුමකින්. එහෙමත් නැත්නම් පාසල පොත් ටිකක් අරන් දීලා ලෙඩ දුකකට පිහිට වෙලා මේ වගේ දෙයකින් තමයි සාමාන්‍ය ලෝකයා කෙනෙකුට පිහිට වෙන්නේ. නමුත් මේ මට්ටම දක්වා දහමින් පෝෂණය වෙච්ච කෙනෙකුගේ කරුණාව කියන්නේ ඊට වඩා වෙනස්. ඔහුගේ කරුණාව මොකද්ද? ඔහුගේ කරුණාව තමයි කෙනෙක් දුගතිගාමී වීමෙන් මිදවීම. යම්කිසි කෙනෙක් දුගතිගාමී වීම පිළිබඳව ඔහුට සැකයක් තියෙනවා නම් කොහොම හරි ඒක නට පිළිහිට වෙලා ඒ දුගතිගාමී භාවයෙන් මුදවන්නට අවශ්‍ය වෙන ප්‍රබල කුසල දහම් වලට ඒතනත්තා යොමු කරනවා. පින්නතුනි ධර්මයේ දන්නා හැටියට ඔබ බුදුරජාන් වහන්සේ විශ්වාස කරන ඔබ හැම දිනෙකම. ඒ වගේම ඔබ මරණයෙන් පස්සේ ජීවිතය ඔබත් විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරන ඔබ අවංකව කල්පනා කරලා බලන්න ඔබේ ළඟම ඉන්න ඥාතීන් ඔබට නම තාත්ත වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්. ඒ කාටත් වඩා ඔබ ආදරේ කාටද? දරුවන්ටද? දරුවෝ ලැබෙන මට දරුවන්ට තමයි ආදරේ. අම්මට තාත්තටත් වඩා කමක් නැහැ. හැබැයි පිනුතුනි බලන්න ඇත්තටම ඔබ කරුණාවෙන් මේ ගැන මේ දේ හිතලද තියෙන්නේ කියලා. මේ ඔබට ඔබ ළඟින් මැසුරු කරන වැඩිපුර ආදරය කෙනෙක් හෙට දවසේ මිය ගියොතින් ඒ කෙනා සුගතිගාමි වෙන්න පුළුවන් විදියට ඔබ ඇත්තටම උදව් කළ තියෙද කියලා බලන්න. ඒ ළඟම ඥාතියා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා ඔබට පුළුවන් සාහිතියක් වෙන්න. ඔබ හුඟක් උගන්ලා තියෙ කියලා කියයි. මම මෙච්චර වේදන් කළා තියෙනවා. මෙහෙම ඉඩමකුත් අරන් දීලා තියෙනවා. මම ගේකුත් දරු වෙනුවෙන් හදලා දීලා තියෙනවා. අලුත්ම වර්ගයේ වාහනයකුත් මම දරුවට අරන් දුන්නා කියලා ඔබ කියයි නේද? නමුත් පින්නතනේ ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් නම් මෙන්න මේ උපකාරය ඔබේ දරුවාට කළා තියෙද කියලා බලන්න. ඇත්තටම පින්නතනේ අපි මේ තාම සඳහන් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු ආධ්‍යාත්මික ගමන් මගේ තාම මේ 3-4 පන්තිවල ඒවා ටික මේ කියන්නේ. තාම ප්‍රථම උපාධිය ගන්න මට්ටමත් මේ සඳහන් කරේ නැහැ පින්නතුනි. තාම ශිෂ්‍යත්ව පන්තියටවත් ආවේ නැහැ පින්නතුනි. ඔබ මේ මට්ටමටවත් ඔබේ මානසිකත්වයේ දිනවල තියේද? ඔබ මේ ටික හදලා තියේද කියලා ඔබ ඔබම ගැන අවංකව කල්පනා කළ බලන්න. එහෙම නැත්නම් අප්‍රමාදීව මේ සඳහා කටයුතු කරන්න. මෙතෙන් එන්න පුළුවන්කම තියෙන්නේ අපි ගැන ඉස්සර ස්ථාවරය දාගෙන තියෙනට ඕන. අපට අපි ගැන සහතිකයක් තියෙනට ඕන. අපි කිසි විටක දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. ඒ සහතිකය තියෙන කෙනෙක්ගෙන් විතරයි මෙවැනි උපකාරයක් වෙනත් කෙනෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපේ මේ මෛත්‍රිය තියෙනවා නම් අපි කිව්වා ඔහුගේ ළඟ ඊළඟට කරුණාව තියෙන කියලා. අනිත් කෙනේ දුකටපත් වෙනවා දකින්නට කැමති නැහැ කියලා. අපේ අම්ම තාත්තා තමයි වැඩිපුරම අපි අකමැති අපි දුකටපත් වෙනවට. අපේ අතීත අම්මල තාත්තල සැදැහැවත් අම්මල තාත්තලා ගුණධර්මෙන් පෝෂණය වුණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දරුවෝ හදන අම්මල තාත්තලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා? මොකද බලාපොරොත්තු වෙන්නේ? දරුවන් පෝෂණය කරන දෙමව්පිය දරුවන් දරුවන්ගේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි. සිංහලවාද සූත්‍රයේ සාමාන්‍ය යුතුකණ්ඩක එහෙම තමයි කියන්නේ. බොහොම හොඳයි. ඒකත් මට්ටමක් තමයි. වයසට යනකොට දරුවෝ සලකයි, දේපළ ටික ආරක්ෂා කරයි, කුලේ තියෙන ගරුත්වය රැකී මාමිය ගියාට පස්සේ තින් ටිකක් අනුමෝදන් කරයි කියලානේ. ඔව් සාමාන්‍යයෙන් මේක තමයි බලාපොරොත්තු වෙන්නේ සිංහලවාද සූත්‍රයේ. නමුත් මෙතනින් විතරක් දරුවෝ නවතින්නේ නැහැ පින්නතන දෙමව්පියන්ගේ බලාපොරොත්තු නවතින්නේ නැහැ. සැබෑ ලෙසම ධර්මයේ දන්න දෙමව්පියෝ නම් මීටත් වඩා දෙයක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ මොකක්ද? අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා කියලා සඳහන් කරනවා. ඒ දෙමව්පියන්ගේ ළඟ තිබිච්ච ගුණධම් වලට වඩා වැඩිපුර ගුණධම් ටිකක් පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, ශ්‍රද්ධාව, ප්‍රඥාව මෙන්න මේ කරුණු දෙමෝපියන්ට වඩා ඉදිරියට දරුවෝයයි කියලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය කෙනෙක් ගුරුවරයෙක්ගේ දෙමාපිය ගුරුවරු නම් දරුවෝ වෛද්‍යවරයෙක් කියලා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දෙමාපිය වෛද්‍යවරු නම් දරුවෝ ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අම තාත්තා ප්‍රොෆෙසර් නම් දරුවෝ සයන්ටිස්ට් කෙනෙක් නැත්නම් ඉහළ ධනවත් කෙනෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනතුනි සැදැහැවත් අම්ම කෙනෙක්ගේ බලාපොරොත්තු උදේ මිය ගියාට පස්සේ පින්කම් නොකළත් යාමට තාත්තට ගැටලුවක් නැහැ. ඒ සැබෑ සැදැහැවත් අම්ම තාත්තේට සම්පූර්ණව සපුරගෙන තියෙනවා. එයා ඊටත් වඩා කරුණාව කියලා කියන්නේ දරුවා ටික සුගතිගාමි වේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අම්ම තාත්තගේ කුසෙන් ලේන් දහඩියෙන් කිරෙන් පෝෂණය වෙච්ච දරුවෙක් දුගතිගාමි වෙලා අපාගතවල දුක් විඳිනවට කිසිදාක ධර්මය දන්න සැදැහැවත් අම්ම තාත්ත කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒක බලවත් සංගයේ කමඬ තාත්තට. එතකොට පේනතුනේ මෙන්න මේ සඳහා තමයි අම්ම තාත්තා ප්‍රාර්ථනා කළේ අතිජාතං අනුජාතං කුත්තමිච්ඡන්ති පණ්ඩිතා. ඊළඟට පදයක් කියනවා, ඒක මම කියන්නේ. ඒ අතිජාත අනුජාත මට්ටමේ දරුවෝ විතරයි බලාපොරොත්තු වෙන්නේ, ඊට පල්ලෙහා මට්ටමේ දරුවන් කිසිදාක දෙමාපිය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ විතරකුත් නෙවෙයි, සෝතාපන්න වෙච්ච අම්ම කෙනෙක් ඉන්නවනම්, ශ්‍රද්ධාව නොසෙලෙන ශ්‍රද්ධාව වඩපත් වෙච්ච අම්ම තාත්තා ඉන්නවනම්, යම් තාත්තමකට දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි අර ඒක දේතු සූත්‍රයේ එහෙම සඳහන් කළේ මතකයි නේද බණ වලට? එතකොට ඒ පුත්ත සූත්‍රයේ දේතු සූත්‍රයේ සඳහන් වෙන දූප්තම් පිළිබඳව අම්ම තාත්තගේ බලාපොරොත්තුව. දරුවෝ බලාපොරොත්තු වෙන්නේ චිත්ත ගෘහපතියා, හත්තාලවක නන්ද මාතාව, කුඤ්ඤුතර වගේ අනාගාමී ශ්‍රාවකයන්ගේ මට්ටමට යයි කියලා තමයි ශ්‍රද්ධාවේ උපරිමයේ තලයේ ඉන්න දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ මට්ටමට එනකොට දෙමාපියෝන් අර සිංහල වාද සූත්‍රයේ තියෙන යුතුකම් කිසිවක් වොන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ਉਹ වයසට ගියාම සලකයි කියලාවත්, කැම්බීම ටිකක් දෙයි කියලාවත්, කුලයේ තියෙන ගරුත්වය රැකේ කියලාවත්, දීපු දෑවැද්ද ටික ආරක්ෂා කරාවි කියලාවත්, වැඩි දෙයක් නැබ මරණයෙන් පස්සේ පින් ටිකක් අනුමෝදන් කියන බලාපොරොත්තුවත් ඒ දෙමාපියන්ගේ නැහැ. ඒ දෙමාපියන්ගේ තියෙන්නේ ඉහළම ආධ්‍යාත්මික බලාපොරොත්තු තමගේ දරුවන්ගේ වෙතින්. එතකොට මෙන්න මේ මට්ටම දක්වා යම් මට්ටමකින් දිනු වෙනට ඕන පින්නතුනි. එතකොට බලන්න ඇත්තටම අපි මේ ආපු ගමන් මාගේදී, අපි මෙතෙක් කලක් ධර්ම ශ්‍රවණය කරපු ගමන් මාර්ගයේදී අපි කොතෙක් දුරට මේ මට්ටමේ ඇවිල්ලාද කියලා. මෙන්න මේ මට්ටමට හරියන්න පුළුවන් නම් මේ උපාධියක් කරා යන මේ ආධ්‍යාත්මික ගමන් මාගේදී පහේ ශිෂ්‍යත්ව පන්තිවත් සමත් වෙලා කියලා ටිකක් සැනසෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඊටත් වඩා අවලියක් තියෙනවා. ඇතැම් විට දරුවන්ගේ ගැන සමට වෙනසක් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර දරුවෝ අකීකරුමයි වෙන්න පුළුවන්. දෙමව්පියෝ කොච්චර හොඳ වුණත් දරුවෝ සුමකට ගන්න බැරි දරුවෝ ඉන්නවා. එහෙම වුණත් මේ තැනැත්තා තමා දුර්වල වෙන්නේ නැහැ. තමන් තවත් ඉදිරියට යනවා. තමාගේ ආධ්‍යාත්මික ගමන මගට දරුවෝ නිසාවත් හානියක් කරගන්නේ නැහැ. උදව්වක් කරන්න පුළුවන් නම් කරන, උපරිම උත්සාහ කරන, බැරි නම් තමගේ ආධ්‍යාත්මික ගමන මගේ උපරිම තලයක ඉන්න උත්සාහ කරනවා. එහිදී දානෙන් සීලෙන් දෙකෙන් විතරක් සෑහීමකටපත් වෙලෙන්නේ නැහැ. ඊටත් වඩා මේ තැනැත්තා ඉදිරියට යනවා. එක පැත්තකින් සතර බ්‍රහ්ම විහරණ වඩනවා, අනිත් පැත්තෙන් සමත අරමුණක් හිත තැන්පත් කිරීමෙහි භාවනා කමටහනක් නිතර පුරුදු පුහුණු කරනවා. පංච නීවරණ දුරු කරන්න නිතරම උත්සාහ කරනවා. කාමච්ඡන්දාදී නීවරණ දවසට වැඩි වාර ගානක් වැඩි කාලයක් පංච නීවරණ වලින් දුර වෙලෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔහු මනස ලෝකෙ ඉඳගෙන ඔහු බ්‍රහ්මයක් වගේ උත්සාහ කරනවා. පංච නීවරණ දුරු කරන මානසිකත්වය කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න අවස්ථාව. ඔව් පංචකාම ගුණයන්ගෙන් ඔහුට සෑහීමකට පත් වෙන නෑ. ඔහු ඊට වඩා ඉහළ ආධ්‍යාත්මික ස්තරයක ඔහු ඉන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි මේ තැනැත්තා නිතරම තමන්ගේ යුතුකම් ටික මැනවින් ඉෂ්ට කරනවා. රැකී රක්ෂා කරනවා, දරුවන්ගේ යුතුකම් කරනවා, රජයට වෙන්න ඕන බදු ආදී තියනවා නම් ඒවා නිසලස ගෙවනවා. මේ ඔක්කොම නිසලස මේ තැනැත්තා ඉෂ්ට කරමින්, හැබැයි ඒ කිසිදු දෙයකින් ඔහු ප්‍රත්‍යපකාර ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔහු ලෝකෙට උපරිම මට්ටමෙන් කරනවා. කලාට ඔහු ලෝකෙන් තමා කරන මට්ටමෙන් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සමහර අය දන්නවා හුඟක් කැප වෙලා අනිත් අයට උදව් කරන්න ඉන්නවා. දරුවන්ටත් හුඟක් සලකන අය ඉන්නවා, සාසනට උදව් කරන්න ඉන්නවා. හැබැයි ඇතැම්මට හිත කලකිරෙන පොඩ්ඩක් අනිත් අයගේ වැරද්දක් දැක්කොතින් කලකිරෙනවා. ඇතැම්මට අනිත් අයට හිත නරක කරගෙන දොස් කියනවා. මම මෙච්චර කළා කිසිම ගුණයක් නැහැ කියලා කියනවා නේද? දෙන්නතුනේ මෙන්න මෙතෙන්ට එනවා නම් අපි මේ ස්තරය පසුතල ගිහිලා නැහැ. අපි ලෝකෙ වෙනම උපරිම දේක් කරලා අපි කියනවා නම් අපි මෙච්චර දරුවන්ට සැලකුවා, මෙච්චර අසලටයන් සැලකුවා, මෙච්චර රටට සැලකුවා, ලෝකෙට සැලකුවා, කිසිම කෙනෙක් මට සලකන්නේ නැහැ, මං ගැන කිසිම කෙලෙහි ගුණයක් නැහැ, මුල මතක නැහැ අනිත් අයට ඔහොම කියලා කියනෝනේ. එහෙම කියනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පංච නීවරණ දුරු කිරීමෙන් ලැබෙන මානසික සුවයට ඔහු හැවිල නැහැ කියන එක. මෙන්න මේ මට්ටම පසුකල යනකොට හොට ඔහුට හිතෙන එක දෙයක්. මොකද හිතෙන්නේ? ඔහු දවසේ පැය 24ම නොනිදා ලෝකෙට වැඩ කළා. තෝර හිතෙනවා මම ඒත් ලෝකෙට කරපු දේ මදි කියලා. ඔහු කවදාවත් කියන්නේ නැහැ මම ලෝකෙට කළා වැඩි, මට ලෝකෙෙන් දෙයක් වෙලා නැහැ කියලා කියන්නේ. මේ ආධ්‍යාත්මික මට්ටම එනකොට ඔහුට මේ ලෝකේ ලබන තියෙන ඉහළම සුවයට උපත් වෙලා තියෙනවා. ඔහු මනුස්ස ලෝකයේ සක්විති පදවිය තරක් නෙවෙයි, දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයේ පදවියටත් ලබනටත් වඩා ඉහළ ආධ්‍යාත්මික සුවයක් ඔහු ස්පර්ශ කරමින් ඉන්නේ. ඔහුට මේ පල්ලෙහා මට්ටමේ දේවල් ටික ඔහු කරන්නේ තමන්ගේ මේ මානසික සුවයට ප්‍රතිපකාර විදියට. එහෙම කරලා තෝර හිතෙනවා තවත් මදි මම මේ ලෝකෙට කළා, මම තවත් ලෝකෙට කරන්න ඕන කියලා මම හිතෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු මේ ඉහළම ලෙස මානසික සතුට භුක්ති විඳින අවස්ථාවේ ඔහුට හරිය සතුටුයි. අනේ මම මේ ලෝකෙට එනකොට මිනිස්සු කොච්චර නම් දේවල් මං වෙනුවෙන් කළා තියෙනවද? මේ මහා මාර්ග හදලා, ගොඩ නැගිලි හදලා, නවීන සොයාගැනීම් කරලා, මේ ලෝක දර්ශන විද්‍යාවන් ඉදිරිපත් කරලා, භාෂා ඥානෙ දිනු කරලා, ඩිවයිස් සංවර්ධනය කරලා, මේ කොච්චර දේවල් මං වෙනුවෙන් කළා තියෙනවද? ඒ විතරක් නෙවෙයි, මට මේ හිත දිනු කරන්න මේ වගේ වටිනා දහමක් ලෝකෙ ඉතුරු කරලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා පාරමිතා පුරලා ඒ දේශනා කරපු ධර්මයේ මේ ස්වාමීන් වහන්සේලා වසර දහස් ගාණක් ආරක්ෂා කරලා මේ විහෙර විහාරස්ථාන ටික රැකදේලා මේ ඔක්කොම මං එනකම් කොච්චර නම් දෙනේ මේව කළා තියේද කියලා තමන්ට හදවතේ උතුරා යන ප්‍රතිවේදිතයක් හදගන්නවා. එතකොට මේ පංච නීවරණ දුරු කිරීමෙන් ලබන සුවේ ලබනකොට මානසිකත්වය මෙහෙමයි මේ තැනත්තාගේ. අනිත් දේ තමයි තමන්ට බාහිර දේවල් වලින් බඩු මොට්ටු වලින් පුද්ගලයන් යන දුක ටිකෙන් ටික අඩු වෙනවා. වැඩි දෙයක් තබා ශාරීරික වශයෙන් නොයෙක් විදිය රෝගාබාධ තියෙන පුළුවන්. අන්නේ රෝගාබාධ තුලින්වත් ඔහු දැඩි දුකටපත් වෙන්නේ නැහැ. ඔහුට හිට ගැනීම නෙවෙයි, වාඩි වෙලෙන්නේ නෙවෙයි, ඇඳේ හිටියත් ඔහුට සීකල පනා කියනම ඔහු ඒ සතුටෙන් ඉන්නේ. ඔහු ඇඳේ සැතපිලක් වැතිරිලත් ඔහු ධානා වැඩමින් ඉන්නේ. ඔහු හිත පිරිසුදු කරගෙන ඉන්නේ. ඔහුට ශාරීරික රෝග මතවත් ඔහු මේ වන්ට යැපෙන්නේ නැහැ. ඔහු කොච්චර වයසට ගිහිලා හිටියත් ඒ වයසක මට්ටමේ ඉඳලා ඔහු මානසික දුක් වෙන්නේ නැහැ. ශරීරයේ කොයිතරම් බරපතල රෝගයක් තිබුණත්, වේදනාවක් තිබුණත්, ඒ වේදනාව කිසිම දෙයක් ඔහුට ලොකු දේවල් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් තමන්ගේ බාහිර සාධක කොයිතරම් ඉහළ මට්ටමේ තිබුණත්, දරුව කොයිතරම් ඉගෙනගෙන හිටියත්, කොයිතරම් ධනෙ එයාට තිබුණත්, යාන වාහන ඉඩකඩන් එයාට තිබුණත්, ඒ කිසිම දෙයකින් ඔහුට මාන්නයක් වෙන දෙයක් තියා ඒ දරුව ගැන ඔහුට දවසට වැඩිපුර හිතෙන්නේවත් නැහැ. මේ අවස්ථාවලට පින්නතුනි මාන්නේ මුගා කඩවල තියෙනවා. මානය කියන අනුසය නැති වුණාට ඔහු අර මෛත්‍රිය වඩලා ඔහුගේ මුදිතා ගුණය දිනු වෙනකොට කිසි විටකත් ඔහුට සාමාන්‍ය මට්ටමේ මාන්නයක්වත් ඊර්ෂ්‍යාවක්වත් ඔහුට හටගන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් කියන එකක් ඔහු හඳුනන්නේවත් නැහැ. මාන්නේ කියන එකක් ඔහුට තේරෙන්නේවත් නැහැ. දැන් බලන්න මේ රටවල ගත්තොතින් සමහර ප්‍රදේශවල මිනිසුන් වාස සාමකාමී වෙන්න ඉඩ කඩන් වලට රණ්ඩු වෙන්නේ නැහැ. ඔයා මගේ වැටෙන් මේ පැත්තට ආවා. මේ පැත්තේ කියලා වැටක් පොඩ්ඩක් එහාට අඟලක් දෙකක් අඩියක් ගහගන්න. එහෙම මෙහෙ හිතන්නේවත් නැහැ සමහර අය. ඔව් සමහර රටවල එහෙමයි නේද? පින්නතුනේ එතකොට මේ කෙලෙස් ටික යගලඟ නැහැ. අන්න ඒ වගේ තමයි ඊර්ෂ්‍යා කිරීම, මාන්නය වගේ දේවල් මේ මට්ටම් වලට පේනතුනේ තමන්ට හඳුනාගන්න බැරි මට්ටමට තමන්ගේ ජීවිතේ වැය වෙලා ගිහිල්ලා. එතකොට බලන්න තියෙනතුනේ තමන් මේ මගේ ටිකෙන්ට ඉදිරියට යනවාද කියලා බලන්න. එතකොට මේකත් ඉදිරියට ගිහිල්ලා තවත් පියවරක් උඩට යනවා. ඒ තමයි මේ අප සඳහන් කළේ මෙතෙන්ට එනකන් මේ ලෞකික මට්ටමේ ඉහළම මානසික සුවය ලැබෙන ආකාරය. එතකොට මෙන්න මේ සඳහන් කරපු කාරණා වලින් කොයිතරම් දුර ප්‍රමාණයක් තමයි ඉදිරියට ඇවිල්ලාද කියලා බලන්න. නැත්තම් තමන්ගේ චරිතය ගැන තව තවත් ගැඹුරට සොයා බලලා හැකිතාක් මේ මෛත්‍රිය දිනු කරන්න. ඒත් එක්ක මේ ගුණ දහම්වල සැලිගුතු වේගවත් ක්‍රමයට මේව දිනු වෙනවා. කෙනෙකුට හිතෙන පුළං හාමුදුරනේ දන් දුන්නාම ධර්ම දේශනා කෙරෙව්වහම පන්සල් එහෙම හැදුවහම මේක අඩුවේද කියලා හිතන පුළුවන්. ඒ වගේම අඩු වෙනව නවත් වෙනත් ඉතාලම අඩුවෙන් තමයි ඒ මට්ටමේදී මේ කෙලස් ටික දුරු වෙන්නේ. ඇතැම්ල ලොකු පන්සලක් හැදුවත් අන්තිම ප්‍රමාණයෙන් ඉන්නේ අපේ පන්සල ලොකුයි, අනිත් ඒවා තරම් එච්චර ලොකු නෑ. අපේ පන්සලේ පින්කමට දැන් හුඟක්ම කට්ටිය ආවේ, අනිත් ඒවට නම් මෙච්චරෙන්නේ නෑ. අපේ පන්සලේ වෙසක් උසේ දැන් හොඳ මේක, අනිත් ඒවට ලං වෙනවත් බෑ මෙච්චර. කොහොම තමයි හිතන්නේ? පින්නතන එහෙම හිතෙන්න බෑ අපට. එහෙම හිතෙනවා නම් අපි මේ ලොකු ගොඩනැගිලි වලින් එහෙම ප්‍රයෝජන අරන්නේ නැහැ. අපට එහෙම කතා කරන්න මේ පින්නතන හිතන්නවත් අපට බෑ. අපට එතකොට හිතෙන්නේ අනේ අපි මේ පන්සලේ පින්කමට වගේම අපි තවත් පන්සලක පින්කමකට හොඳට උදව් කළා නේද කියලා එහෙම තමයි හිතෙන්නේ. අපි මේ පන්සලේ සිල් ගන්නකොට තවත් පන්සල් දෙක තුනක අපි සිල් අරගෙන මෙහාට ආවේ කියලා අන්න දිනු වෙච්ච කෙනා එතනයි කියන්නේ. ඔහුට තියෙන සතුටේ එක මෙන්න මේ මට්ටමට පේනොත්නේ මානසිකව දිනු වෙන්න ඕන අපි. මේක තමයි තමා ආධ්‍යාත්ම ගමන වාගේ ඉදිරිය කරා යනවා හැමලෙසම මානසික සුවයක් කරා යන කෙනෙක් කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් නිර්ණායක මේවා. පින්නතුනේ මේ ටික අපි සම්පූර්ණව සඳහන් කළේ ලෞකික මට්ටමේ සාර්ථකත්වයන්. මේ මට්ටමට ඇතැම් විට බුද්ධ ශ්‍රාවකෙක් නොවෙච්ච කෙනෙකුටත් පත් වෙන්න පුළුවන්. හොඳට මෛත්‍රිය දිනු කරලා උපේක්ෂා මට්ටමටම කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒත් ඒ තැනැත්තා සාර්ථක කෙනෙකුණා වෙන්නේ නැහැ. එතකොට සාර්ථක කෙනෙකුණා ගන්නේ ප්‍රඥාව ලැබීම මට්ටමේ. අන්න එතෙන්ට අදාළ කරුණු ටික තමයි මෙතන ඉඳලා සඳහන් කරන්නේ. පින්නතුනි මෙතෙන්දි තමයි අර හුදෙක් පංච නීවරණ විතරක් නෙවෙයි අවිද්‍යා නීවරණයේ දුරු කිරීමට අදාළ වූ කරුණු ටික අපි තේරුම් ගන්නට ඕන. අර අපි බාහිර ලෝකයේ සංවර්ධනය වුණාට සාර්ථකුණාට ඇතැම්ට මෛත්‍රියෙන් දිනු උනත් අපි කෙනෙක් ගැන මෛත්‍රිය වඩනකොට බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමෙන් මෛත්‍රිය කරන්නේ. ඔහුට ලෝකයක් නිර්මාණය වෙනවා. සියලු සත්ව සුවපත්ත්වා කියනකොට ලෝකය නිර්මාණය කරලා නැති ලෝකයක් අවිද්‍යාවෙන් නිර්මාණය කරගෙන මේ හිත සමාධිමත් කරන්නේ. ඒක වරදක්ම නෙවෙයි. ලෝකෝත්තර දර්ශනයක් කරා යන කෙනෙක් ලෝකෝත්තර දර්ශනයක් එක්ක ඉන්න කෙනෙකුත් මේ මට්ටමේ කරන්න පුළුවන්. හැබැයි ඒ මට්ටමට යන්නේ සුතම ඥානයේ මේක අසහා දැනගෙන භාවනාවේ ප්‍රඥාව සාක්ෂාත් කරගෙන යන ගමන් මගයි මෙතනත්තා මේ ගමන් කරමින් ඉන්නේ. ඒත් ඔහු දන්නව තාමත් තම භව තෘෂ්ණාව තුළ භවය තුළ ඉන්නවා කියන එක දන්නවා. ඇස් දෙක පියාගත්තාම රූප ටිකක් නිර්මාණය වෙනවා නම් බාහිර තමා අහපු දැකපු දේවල් මතක් වෙනවා නම් තියෙන විදියටම අවිද්‍යාවෙන් නැත්තම් භව තෘෂ්ණාවෙන් භවය තුළ තමා ඉන්නවා කියන එක දකිනවා. අන්න ඒක දැකලා අන්න ඒ භව තෘෂ්ණාව දුර වෙන ආකාරයට යන විදියට අවිද්‍යාව දුර වෙන ආකාරයට විද්‍යාව පහල කරගන්න ආකාරයට ඔහු දැන් ශ්‍රුතමේ ඥානෙ දිනු කරගන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මෙතෙන්ට මනස සකස් වෙනකොට පිනුතුනි මෙතෙන්ට අදාළ ධර්මයේ ටික කනට ඇහෙන්න පුළුවන්. හැබැයි ඇහුණට එක කනකින් අහලා අනිත් කනෙන් පිට වෙනවා. ඒක මැද රැඳෙන්නේ නැහැ, ගුණාංග ටිකක් නැත්නම්. අර සමහර කෙනෙක් නම් ඔයා කියපු දෙයක් එක කනකින් අහලා අනිත් කනෙන් පිට කරයි කියන. ඒ කියන්නේ මැද රැඳෙන දෙයක් නැහැ යාගේ එකයි. මැද රැඳෙන නම් ගුණාංග ටිකක් මොළය සමග මිශ්‍ර වෙච්ච ගුණාංග ටිකක් ඇතුළ රැඳිලා තියෙනට ඕනේ. එහෙම තියුණොත් තමයි ඇතුළ රැඳෙන්නේ ඒ ධර්මය. ඒ මොනවද? ඒ සාමාන්‍ය දානමේ මට්ටම් දීලා සාමාන්‍ය මට්ටමේ පංචශීල රැකලා විතරක් ප්‍රමාණවත් නැහැ පින්නතුනි. ඊට වඩා ඉහළ ගුණාංග ටිකක් සමාගි ජීවිතයේ තියෙනට ඕන. ඒ ගුණාංග ටික කොතනද සඳහන් වෙන්නේ? මොන සූත්‍රයේද? ඔව්, කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ ගුණාංග ටික. සක්ඛෝ උජෝජසෝ යෝච සුවචෝ චස්ස මුදවනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලහක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලීසු අනකිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි යේන දින්නෝ පරයෝක වදේයෝ. සක්කෝ දක්ෂ බව, ඍජු බව, වඩාත් ඍජු බව, මෘදු බව, සුවච බව, අනතිමානී බව ආදී ගුණාංග වලින් ආරම්භ වෙලා නොනැත්තන් දොස් කියන එක සුළු වරදක් හෝ නොකරන මට්ටමට හිත දිනු වෙනට ඕන. බලන කරණීයමෙත් සූත්‍රයේ තියෙනවද අමඩ ගාතන සලකන්නේ කියලා? දන් දෙන්න කියලා. සිල්වත් වෙන්න කියලා. වැරදි අත්‍යා කළමන සලකන්නේ කියලාත් තියෙද? බොරු කියන්න එපා කියලාත් තියෙනවද? එතකොට ඒ ගුණාංග ටික ඔක්කොම පිළිපදපු කෙනෙකුටයි මේ කරණීයමෙත් සූත්‍රයේ ගුණාංග ටික තියෙන්නේ. ඒ වැරදි අඩුපාඩු කන්ටේ ගොක්කෝම එකම තැනකින් අල්ලගෙන තියෙනවා. කොතනින්ද? අර නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරයෝපදියම් කියනකින්. ඒ ලක්ෂණය තියෙන උට ඔහුගේ ළඟ පංචශීලයක් තියෙනවා. ලෝක සම්මත කිසිදු වරදකට ඔහු නොවන මට්ටමට මානසිකත්වයෙන් පුරු කරපු කෙනෙකුටයි යන්තම් සන්තම් පදං අදසමච්චය කියලා කියන්නේ. යම් ශාන්ත පදයකට එන පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ. පින්නතුනි, එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කිසිම කෙනෙක් මේකට එහෙනම් සෝදානක් නැහැ කියලා සමහරකට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, මේ මනුෂ්‍ය බුද්ධියේ තියෙන සුවිශේෂ සත්‍යය තමයි අද හවස වෙනකන් අඩුපාඩු පන්තික තිබුණත්, පංච දුස්චරිතයම තිබුණත් හෙට උදෑසනට ඒ සියල්ලක්ම නිවැරදි කරගන්නත් පුළුවන්. අන්න ඒකයි මිනිස් බුද්ධියේ තියෙන අසිරිය. කොයිතරම් අඩුපාඩු සිදුවෙච්ච කෙනෙක් වුණත් එක මොහොතින් ඒ සියල්ලක්ම නිවැරදි කර ගන්න පුළුවන් මට්ටමට සසර හිත දිනු කරපු අය මේ මිනිස්යන් අතරේ ඉන්නවා. අඟුලිමාල වගේ අය. ඒ වගේ තමයි ශ්‍රාවකයන් ගැන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඇතැම් විට හෙට උදෑසන මේ යන්නේ සෝහන් වෙලා අද හවස වෙනකම්ම ජීවිත නොයෙක්ෙදී වැරදි අඩුපාඩුකම් සිදුවෙච්ච අය. හෙට උදෑසනේ සියල්ලක්ම නිවැරදි කරගෙන සෝතාපන ශ්‍රාවකයෙක් විදියට මරණයට පස්සේ චවස්ථාන සඳහන් වෙනවා. ඊයේ බුද්ධි පරාසයෙන් හරි වේගවත් ඉක්මනට අඩුපාඩු කණ්ඩික නිවැරදි කරන්න තරම් ඒගොල්ලන් අවංකයි. ඊයේගෙනම අනිත් අඩුපාඩුකම් තිබුණට ඊයේගේ ජීවිතයේ සුවිශාල ගතිගුණයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සත්‍යවාදී බවත් එක මුසු වෙච්ච අවංක බව කියන ගුණාංගය ඔහුගේ තුල තියෙනවා. අවංකයි හොය එකයි. සත්‍යවාදී බව සමග මුසු වෙච්ච අවංක බව. අද පිනතුන් ලෝකේ තියෙන ප්‍රධානතම ගැටලුව මිනිස්සු සත්‍යවාදී නොවීම කියන කාරණය. අද කවුද ඇත්ත කියන්නේ කියලා හොයාගන්නවත් බැහැ අපිට. කවුරු හරි එක කතා කළත්, දේශපාලඥයන්ගේ කතාවක් ඇහුවත්, වැරදියා ලෝක ප්‍රකට ඉහළම සත්‍යය කියලා හිතාගෙන ඉන්න ප්‍රවෘත්තියක් ඇහුවත්, අද අපිට හිතාගන්න බැහැ කවුද ඇත්ත කියන්නේ කියලා. ඒ මට්ටමට වචනේහි තියෙන වටිනාකම අඩු වෙලා තියෙන්නේ, විශ්වාසනීයත් අඩු වෙලා තියෙන්නේ. එතකොට මේ නිවන් මාගේ පිවිසෙන මේ පුද්ගලයාගේ ළඟ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි සත්‍යවාදී බව කියන එක. මේක පින්නතුනි බෝධිසත්වරයේ අඛණ්ඩව ආරක්ෂා කරන සුවිශේෂ ගුණංගයක් මේක. සම්මා සම්බුද්ධත්වයට පිවිසෙන උත්මයේ අතින් සසරේදී පාරමිතා පුරන කාලය ඇතැමිට නියති වරණ ගතට පස්සේ නොයෙක් විදි අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි සිදුන වෙන ප්‍රධානතම අඩුපාඩුවක් තමයි බොරු කීම කියන කාරණය. කොච්චර බරපතල වරදක් තමගේ අතින් සිද්ධ වුණා නම් අවංකව පිළිගන්නවා. ඔව් මගේ අතින් මේ වරද වුණා. ඒක මං කළා කියලා ඇත්ත කියනවා. මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. බොරුවෙන් වසන්නේ නැහැ ඔහු. මෙන්න මේ ලක්ෂණේ තියෙනවා නම් තමයි අර ශාන්ත පදේ කරා යන පුළුවන්කම තියෙන්නේ. අන්නේ ලක්ෂණයත් එක්ක ඔහුට මේ සද්ධර්මයේ වැදගත්ම කරුණු අසා දැනගන්නට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයේ දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් ඒ ප්‍රධාන අනුශාසනා ටික කළා. සිත මෘදු වුණාට පස්සේ, හිත සංසුන් වුණාට පස්සේ අර මූලික කතා වලින් ඊට පස්සේ තමයි උන්වහන්සේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඊට පස්සේ සඳහන් කරන දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කිරීම මොකද්ද? දුක නැති කරන මාවත මොකද්ද කියලා. මුලින්ම දේශනා කරන දුක කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ජාති විදුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ආදී වශයෙන් සඳහන් වෙන කාරණාවලදී මූලික සාමාන්‍ය ලෝකයේ දුක හඳුනා ගන්න කාරණේ දේශනා කරලා ඒ සියල්ලම එක තැනකට අරගෙන සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන අනාවරණය සඳහන් කරනවා. කෙටියෙන් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැත්තම් උපාදානස්කන්ධ පංචකයේ දුකයි කියලා සඳහන් කරනවා. ඊටත් වඩා ගැඹුරට ගිහිලා තවත් කාරණයක් සුවිශේෂ කරුණක් ඉදිරියට සඳහන් කරනවා. මේක තමයි බුදුදහමේ සුවිශේෂම කාරණය, යමක ප්‍රකරණයේ සත්‍ය යම කියන කාරණය. භාගතුන් වහන්සේ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන කාරණය. අපි යම්කිසි කායික දුකක් විඳිනවා නම්, මානසික දුකක් විඳිනවා නම්, ඒ කායික දුකත් මානසික දුකත් හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ තමයි දුක්ඛ සත්‍ය කියලා. අපි කායිකව යම්කිසි දුකක් විඳිනවා නම් ශාරීරිකව ලෙඩක් හැදිලා කොන්දේ අමාරුව කියලා හිසේ අමාරුවේ කියලා ඒ දුකයි. මානසිකව විඳින දුක් තියෙනවනේ. ළමයා විභාගේ හරියට පාස් වුණේ නැහැ. මම කියපු රැකියාවට ගියේ නැහැ. මං කියපු වාහනේ ගත්තේ නැහැ. මං කියපු කෙනා එක්ක කසාද බැඳ ගත්තේ නැහැ. මේ වගේ නොයෙක් කතා කියලා තියෙනනේ කාරණා දුක් වෙන මානසිකවනේ. අන්න ඒ සියලුම දේවල් කායික දුකයි මානසික දුකයි දේවල් ටිකක් තියෙනවා නම් ඒ දේ හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා සඳහන් කරනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ තියෙන සුවිශේෂ අනාවරණය. මෙන්න මේක තමයි පුබ්බේ අනුනුසුතිස ධම්මේසෝ කියලා කියන්නේ. මෙන්න මේකයි බුදුදහම උඩුගම් බලයන පටිසෝතගාමී ධර්ම කියන්නේ මේකයි. මේක තමයි ලෝකෙ කිසිම කෙනෙකුට අනාවරණය කරගන්න තමන්ගේම ඥාණයෙන් අනාවරණය කරගන්න බැරි සත්‍යය. මේක සක්විති රජ කෙනෙක් වුණත්, මහා බ්‍රහ්මිය වුණත්, සක්‍ර දේවේන්ද්‍රය වුණත් මේක තනියම අවබෝධ කරගන්න බෑ. එතකොට දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඒ තමයි අපි ඇසට යමක් දකිනකොට, කනට යමක් අහනකොට, නාසයට කිසියම් ගඳ සුවඳක් විඳිනකොට, දිවට පහසක් ලැබෙනකොට, ශරීරයට ස්පර්ශයක් දැනෙනකොට, හිතට අරමුණක් එනකොට, මේ ආයතන හයෙන් කිසියම් අරමුණක් ගන්න මුල්ම අවස්ථාව. ඒ මුල්ම අවස්ථාව ඉතාම ක්ෂණිකයි. ඒ මුල් අවස්ථාවේ අත්දැකීම සිද්ධ වෙද්දී අපේ තියෙන විඥාණය ඒ මුල් අත්දැකීමේ ස්වභාවය හඳුනා ගැනීමටම වැය වෙලා යනවා. හරියට අපි යම්කිසි තැනක හිටගෙන ඉන්නවා නම් අපි හිටගෙන ඉන්න අවස්ථාවේදී හිටගෙන ඉන්න තැන අපිට බලන්න බෑ. එතන වැහිලා තියෙනවා. ඒ අපි දැන් හිටගෙන ඉන්න හරි වාඩි වෙලා ඉන්න හරි තැනක් තියෙනවා නම් එතන බලන්න ඕන නම් අපි එතනින් නැගිටිනවා. එතනින් ඉවත් වෙනවා. එතකොට අපි බලන්නේ වාඩි වෙලා ඉන්න තැනද නැත්තම් හිටගෙන ඉන්න තැනද හිටගෙන හිටපු ස්ථානයේද? හිටගෙන හිටපු තැනයි අපි බලන්නේ. හිටගෙන ඉන්න තැන අපිට බලන්න බෑ. අන්න ඒ වගේ අපි ඇසෙන් රූපයක් දකින මුල් අවස්ථාව, කනෙන් ශබ්දයක් අහන අවස්ථාව, ගඳ සුවඳ විඳින වෙලාව, රස දැනෙන වෙලාව, සයිට පහස ලැබෙන වෙලාව කියලා අපි හිතුවට ඒ මුල් අවස්ථාව නෙවෙයි අපි හඳුනාගන්නේ. අපි හඳුනා ගන්නකොට සිත වේගවත් ඒ ස්ථාන පසුබල ගිහිලා තියෙන්නේ. අපි ඇසට රූපයක් දකිනවා නම් ඇසත් රූපයක්, ඊට අදාළ චක්කු විඥානයත්, චක්කු සම්පස්සයත් කියන මේ සියල්ලක්මත් පසුබලලා ඊට පස්සේ චක්කු විඥානයට අදාළ මනෝ ධාතුවත්, ඊට අදාළ මනෝ විඥාන ධාතුවත් මෙන්න මේ අවස්ථා කිහිපයක් ගත වෙනවා මේ දුක්ඛ සත්‍ය විදියට. කනෙන් ශබ්දයක් අහනකොට අපේ කනත්, ගහන විඥානයත්, ගාන සම්පස්සයත් කියන මේ අවස්ථා පසුබල ගිහිල්ලා ඊට අදාළ මනෝ ධාතුවත්, මනෝ විඥාන ධාතුවත් පසුබල ගිහිල්ලා තමයි ඊළඟට ඊට අදාළ සංඥා වේදනා දෙක මන ආයතනෙන් හඳුනා ගන්නකොට තමයි අපි රූපය දැනගන්නවා කියලා කියන්නේ. ශබ්දය හඳුනා ගන්නවා කියලා කියන්නේ. එතකොට අන්න අර මුල්ම අවස්ථාවට අපි අධ්‍යක්ෂම ලබන මුල් අවස්ථාව සඳහන් කරන්නේ අතීත කර්ම විපාක විදියට ලැබෙන විපාක මට්ටමක්. ඒක සැපක් අ දුකක් නෙවෙයි. ඒක තමයි අපේ විපාක මට්ටම කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ ඒ අරමුණට ආයතනය පතිත වීම විතරයි වෙන්නේ. හඳුනා ගන්න බෑ ඒක. හඳුනා ගන්න අපි ඒක නිරුද්ධ වෙච්ච තැනදී මනෝ විඥානය. එතකොට අපි දුක්ඛාරය සත්‍ය දන්නවා කියලා කියන්නේ මොකද්ද? අන්න ඒ මුල්ම අත්දැකීම දුක් සත්‍ය විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට අපි හඳුනා ගන්න ඊට පස්සේ ඒක නිරුද්ධුණාට පස්සේ එතකොට නිරුද්ධුණාට පස්සේ තමයි අපට සැපක් හරි දුකක් හරි අපේ ඇත්තටම විඳින්නේ. කවුරු හරි කෙනෙක් මට බැන්නා කියලා හරි, මට මං ගැන හොඳ කිව්වා කියලා හරි, හොඳ රසවත් කෑමක් කියලා හරි, කෑමට දුන්න වැඩි කියලා හරි, කෑම ටිකයි මට දුන්නේ කියලා හරි, වතුරේ කවුණු වැඩි කියලා හරි, උණු මදි කියලා හරි, මොකක් හරි එකක් අපි හිතනවා නම් හිතන්නේ ඒ මුල් අධිකීම අවස්ථා ගානක් පසුබල ගිහිල්ලා මනෝ විඥාණයෙන් තමයි මේක හඳුනාගන්නේ. අන්නේ මනෝ විඥාන මට්ටමේදී තමයි අපි දුක් සැප විඳින්නේ. අන්න ඒක සඳහන් කරන්නේ මොකක් කියලාද? කායික දුක, මානසික දුක කියලා. අන්න ඒ ගැනත් බුදුහාඳුරි ළඟට සඳහන් කරනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. අර මුල් අධ්‍යක්ීම නිරුද්ධුණාට පස්සේ ලබන යම්කිසි කායික දුකක්, මානසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒකට දුක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දුකයි කියන්නේ ඒක. සාමාන්‍ය කෙනෙකුට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒක අර මුල් දුක සත්‍ය පාදක කරගෙනයි මේක ඇති වුනේ. එනසයකට දුක සත්‍ය කියලා කියනවා. අපි සරල උදාහරණයක් නිකමට කියනවනේ. අපි මේක කඩොත් මේ සංකල්ප විස්තර කරද්දී අපි කිව්වා අපි සඳහන් කළා දැන් බස් එකක් ගත්තොත් බස් එක බස්සෙකුත් වෙනවා වාහනයකුත් වෙනවා. එතකොට හැම බස් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම බස් එකක්ද? හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. හැම වාහනෙම කාර්යයක්වත් නෙවෙයි. අන්න ඒ වගේම තමයි හැම දුකක්ම දුක්ඛ සත්‍යයක්වත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි මෙතන තේරුම් ගන්න ඕන දේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි අපේ මේ සම්බුද්ධෝත්පාද කාලය ලැබුණේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සරුවත් හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේට හැර හිටිය ප්‍රඥාවන්තම කෙනා. උන්වහන්සේත් එදා අසජි හාමුදුරුවෝස්සේ මේ පණිවිඩයම තමයි දැනගත්තේ. අපි ලෝකේ තියෙන සියලුම විශ්වවිද්‍යාලවලින් ડોක්ටරේට් එක ගාන ගත්තත්, මාස්ටර් ඩිග්‍රීස් එක ගාන ගත්තත්, MBBS එක ගාන ගත්තත් හැම විශ්වවිද්‍යාලයකින්ම කවදාවත් මේ සත්‍ය දැනගන්න බෑ අපට. මේක හසා දැනගන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. මෙතනින් තමයි දුක නිදහසන පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි එහෙනම් ගත කරන ජීවිතය මොකද්ද? එතකොට අර මුල් අධ්‍යක්ීම බුදුහාම සඳහන් කරේ දුක සත්‍ය කියලා. ඒ දුක සත්‍ය ප්‍රහීණ කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. දුක සත්‍ය කියන්නේ දුක සත්‍ය පිරිසිදු දැනගන්න කියලා. දුක සත්‍යම් පරිණේය. දුක සත්‍ය දුරු කරන්න රහතන් වහන්සේටවත් බෑ. දුක සත්‍ය තියෙන පිරිසිදු දැනගන්න. දුක සත්‍ය පිරිසිදු දැනගන්න පමණට මොකද වෙන්නේ? සමුදය සත්‍ය ප්‍රහීණ කරනවා, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා, මාර්ග සත්‍ය වැඩෙනවා. එතකොට දැන් බලන්න අපේ ගමන් මඟ තීරණය කරන්නේ. මෙතන හොඳ අවධානයෙන් ඉන්න. එතකොට දැන් අපි ඇසට යමක් දකිනකොට, කනට යමක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, මේ කුමන ආයතනයකින් අපි අත්දැකීමක් ලැබුණත් ඒ ලබන මුල් අවස්ථාව තුල අපට නතර වෙලා ඉන්න බෑ. ඒක වේගවත්ව ඒ එක්ස්පීරියන්ස් එක ලබල නිමාට පත් වෙනවා. පත් වුණාට පස්සේ අපි මාර්ග දෙකක යනවා. එක පිරිසක් අනුසෝතගාමි මාර්ගය යන ලෝක යන විදියට යනවා. තවත් කෙනෙක් උඩුගම් බලා ගමන් කරනවා මේ ශ්‍රුතවත් ශ්‍රාවකය. අනුසෝතගාමි කියලා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපය දැක්කට පස්සේ හිතනවා මේ කෙනා මේ ඉන්නේ, මේ අක්කා, මේ නංගි, මේ මල්ලි මේ ඉන්නවා කියලා මේ හිතන ඉස්සරහ පැත්තේ. එතකොට තමා ඒ දැකපු දේ නැවත බාහිරට ආරෝපණය කරලා විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය විඥාන කියන මෙන්න මේ සර්කලයකට අපි අහු වෙනවා. මුලදී අත්දැකීම ලැබුණා. ඒ ලැබපු දේ සමුදයක, සමුදයේ තැනම නිරෝධුණා කියලා නිරෝධය දන්නේ නැහැ. ඊට පස්සේ නැවත සමුදයට ගිහිල්ලා සමුදේ අන්තය අපි ඉන්නවා. ඒ ඇහැර දැකපු දේ තාම තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මේ තේන්නේ දැකපු දේ කියලා හිතාගෙන ඉන්නවා. මේ තේන්නේ මගේ ඇසින්මයි, මේ දැන් ඇහෙන කනින්මයි කියලා නැවත තමන්ගේ අභ්‍යන්තර පැත්තට මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ මට්ටමින් තමයි අපි සසර මේ දාස් දුර ආවේ. පින්කම් කරමින් වුණත් මෙතෙක් දුර අපි ආවේ මෙන්න මේ අනුසෝතගාමි ක්‍රමයට. එතකොට පරිසෝතගාමි ක්‍රමය, උඩුගම් බලයන ක්‍රමය කියන්නේ මොකද්ද? මේ ඇසෙන් රූපය පෙන අවස්ථාවේදී සමන් තීරණය කරන්න. මේ ඔබට පේන මේ අහවල් හාමුදුරුවෝ මේ මුලදී තමන්ගේ හැට පතිතුනා. ඒ ඇසත් දැන් නිරුද්ධ වෙලා, ඒ රූපයත් නිරුද්ධ වෙලා, ඒ චක්කු විඥානයත් නිරුද්ධ වෙලා, ඒ චක්කු ස්පර්ශයත් නිරුද්ධ වෙලා, දැන් මම මේක හඳුනාගන්නේ, මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නේ මන ආයතනයෙන්. ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානය කියලා දකින්න. ඒ දකින එකත්, ඒ ප්‍රසන්ට් මොමන්ට් එකත්, ප්‍රසන්ට් එක්ස්පීරියන්ස් එකත් දිගට තියෙන එකක් නෙවෙයි. ඒකත් හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙමින් හැම මොහොතෙම අනිත්‍ය, අනාත්ම ධර්මතාවයට ලක්වන දෙයක් කියලා දැනගන්න. අන්න එහෙම දැන ගැනීම තමයි අර වාහනේ උඩ නැගලා ඉන්නකොට, ඉස්සරහා බලමින් රැව් කරනකොට තමන් ඉන්නේ රෝද හතර උඩයි කියන එක තේරුම් ගන්න එක. අපි වාහනේ පදවනකොට අපට හිතෙන්නේ නැහැ මේ රෝද හතර උඩ ඉන්නවා කියන එක තේරෙන්නේ අපට. අපි නිතරම හිතන්නේ ඉස්සරහ ඉන්නේ කියලා. අපි රාත්‍රියට විදුලි පන්දමක් ගහගෙන යනකොට නිතරම හිතන්නේ තමන් ඉස්සරහ ඉන්නේ කියලා. කෑම ටිකක් කනකොට නිතරම හිතන්නේ මේ කටේ තියෙන කෑම ටික, මේ රසයෙන්නේ මේ පිඟානේ තියෙන කෑමයි කියලා නේද? කෑම කනකොට තමන්ට රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික. නමුත් තමන්ට හිතෙන්නේ මොකද්ද? හිතෙන්නේ පිඟානේ තියෙන කෑම ගැන. නැත්තම් හිතෙන්නේ තියෙන කෑම ඉුවේ අහවල් කෙනා ඔයපු කෑම තමයි මේ තියෙන්නේ කියලා මතක් වෙන්නේ නේ. ඔයපු කෙනා ගැන මතක් වෙන්නේ. පින්නතනේ අපි කෑම ටික රස විඳිනකොට අපි දැනගන්නා වගේ මෙතන කියලා ඒකත් ඇත්තෙම උදාහරණයක් විතරයි නේ. ඒක නියම උදාහරණයක් කියලා ගන්න එපා නේ. දිවේ තියෙන ටිකක් නෙවෙයි ඇත්තෙම රස දැනන්නේ. ඒකත් අවස්ථා ගානක් ගිහිලා තමයි මේ රස එන්නේ Tamanට. මේක උදාහරණයකට විතරයි මේ කිව්වේ. එතකොට පින්නතුනේ අපි මෙතෙක් කලක් ගත කරපු ජීවිතය එහෙනම් බලන්න කොයි වගේ ජීවිතයක්ද? අපි මෙතෙක් කලක් දේවල් කතා කරා නම් ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් පහස ලබලා, ශරීරයෙන් ස්පර්ශ ලබලා පිළියක් අත්දැකීමක් ලැබුවා නම් ජීවිතේ. උපාධියක් ගත්තා නම්, දරුවෙක් ලැබුවා නම්, රැකියාවක් කරා නම්, අම්ම තාත්තට සැලකුවා නම්, මේ ඔක්කොම අපි කළ තියෙන මොකද්ද? අර නිර්ද වෙච්ච ලෝකයේ ඇති දෙයක් විදියට නිර්මාණය කරගෙන අවිද්‍යාවෙන් අන්න ඒ දේ ගැන තමයි මෙච්චර සැප දුක් වින්දා කියලා අපි කලේ. අපි අර පිඟානේ තියෙන කෑම ටික බලාගෙන අනේ පිඟානේ තියෙන මේ කෑම නම් හරිය රහයි කියලා කිව්වා වගේ. ඊටත් වඩා පිනතුනේ සංවේගී අපි මෙතේ කතා කරපු දේවල් ගැන හිතනකොට කොච්චර නම් අවිද්‍යාවෙන් කතා කරන්නේ නැද්ද අපි? ජීවිතේ ප්‍රඥාවෙන් කතා කරපු වෙලාවක් තියෙන කියලා හිතනවත් බෑ අපට. මෙන්න මේක තමයි තියෙන තුනේ මේ අවබෝධය ලැබීමත් එක්කම උපේක්ෂාවට යනවා කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ කෙනෙක් ගැන කතා නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. ඊටාම ප්‍රඥාවෙන් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි තමා දන්නවා තමා මේ නිරුද්ධ වෙච්ච අත්දැකීම ගැන මේ කතා කරන්නේ කියලා. කිසිඳු රාගයක් ද්වේෂයක් නොමැතිව කිසිඳු ඊර්ෂ්‍යාවක් මෝහයක් මාන්නයක් නැතුව තමන්ට ඒ ගැන කතා කරන්න පුළුවන්. මෙන්න මේක තමයි ශ්‍රුතමේ ඥානයේ දක්වා මේ සදහම් පණිවිඩය ලෝකයේ පහළ වෙන අසිරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝට අනාවරණය කරන දහම. මෙතනට තමයි අපට ශ්‍රුතමේ ඥානය ඕනේ. මෙන්න මේ ශ්‍රුතමේ ඥානය ලබන්න තමයි අපි මෙතෙක් කලක් තින් සංකල පාරමිතා කරගෙන ආවේ, පුරාගෙන ආවේ අමර තාතර සලකගෙන. මේ ශ්‍රුතමේ ඥානය ලබාගෙන නැත්නම් කන් දෙකෙන් මේ දැනුම අහල ලබාගෙන ඒ ලබාගත්තු දැනුම යථාර්ථයක් බවට පත් කිරීමයි සතර සතිපට්ඨානෙ වැඩිම කියලා කියන්නේ. ඊට පස්සේ හැකිතා ශරීරය ගැන අවධානයෙන් ඉන්න. අපේ ශරීරයේ තියෙන ඉරියව්ව ගැන, ආස්වාස ප්‍රස්වාස ගැන, පඨවි ආපෝ තේජෝ ආදී සතර මහා භූත රූප ගැන, කෙස්ලොම් ආදී දෙතිස් කුණකයන් ගැන, ඒ වගේ මුද්දුමාතක විනෙල්ලක ආදී මරණයෙන් පස්සේ මේ ශරීරය පත් වෙන ස්වභාවයන් ගැන, මෙන්න මේ ඔස්සේ තමන්ගේ ශරීරය ගැන නිතර අවධානයෙන් ඉන්නවා. සතිය පිහිටුවා ගන්නවා. කායේ කායන පස්සේ විහෙරති. කයේ කය අනුව සිත පිහිටුවාගෙන ඉන්න ගමන් ඔහු දන්නවා මේ ශරීරය නිර්මාණය වුණේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් විදියට. ඒ මොකද්ද? ඒ තමයි ආහාරයේ ප්‍රතිඵලයක් විදියටයි රූපේ නිර්මාණය වුණේ කියලා. ආහාර සමුදියෝ රූප සමුදියෝ. මේ ශරීරය නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක ආහාරයේ ප්‍රතිඵලයක් විදියට අපේ මනස ආදී අනිත් හේතු මත අවිද්‍යා ආදී අනිත් කරුණු වලට සාපේක්ෂව ඇති වෙච්ච දෙයක් කියන එක මොහු දකිනවා. එතකොට ශරීරය අසුරු කරනකොට වෙනත් කෙනෙකුගේ ශරීරයක් දකිනකොට ඔහුට මේ පේන හේතුඵල සම්බන්ධය පේන්නේ. අත්තිකා යෝතිවා පනස සතේ පච්චපටිතා හෝති නැචකින්චි ලෝකේ උපාදීයති. ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට මේ ශරීරය ඇති වුණා. ආහාර නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සත්ත්ව පුද්ගල සංඥාවෙන් රූපය දැස බලන්නේ නැහැ. පුද්ගලයන් උට හඳුනා ගන්න පුළුවන්. නමුත් ඔහු දන්නේ නැහැ හඳුනා ගන්න පුද්ගලයා බාහිරින් කෙනෙක් නෙවෙයි. මේ තමන්ගේ අභ්‍යන්තරයේ සිටිවිලි වලට අනුව හඳුනාගත්තු කෙනෙක් කියන එක දකිනවා. බාහිර ඇත්තටම ඉන්න කෙනෙක් නෙවෙයි අපි මේ හඳුනාගන්නේ. අපේ අධ්‍යක්ෂකවට අනුව මේ මොහොතේ තමා හඳුනා ගන්න පුද්ගලයායි. දැන් බලන්න ඔබේ ළඟම ඥාතියෙ දුරෙදලෙනවා කියලා කියමු. ඔබට කලින් එනවා කියලා ලියුමක් එවලා තිබ්බ නැත්නම් දුරකථනයෙන් කෝල් එකක් දීලා තිබුණා. ඔබ පාර බලන් එනකොට කෙනෙක් කියනවා එන්නෝ. ටිකෙන් ටික එනවා ඔබේ නිවස දිහාට. ඔබ හරියට සතුටෙන් ගිහිල්ලා ගෙදර ඉක්මනට ගිහිල්ලා එයාට සූදානම් කරලා ටික කරනවා. කලේ එළියට බලනකොට ඒක නෑ මෙන්න ගෙදර පසුබල ගිහින්න මේ තමන් බලාපොරොත්තු වෙන්නේ වෙනත් කෙනෙක් නේ. ඒ වගේ මොනවර තියෙන වෙනක් කෙනෙක්. දැන් බලන්න මේ වගේම තමයි පිනතුන් ජීවිතේ අපිට ඒ මොහොතට අපේ මනසට අපි ගන්න දේ තමයි මේ අපි හඳුනාගන්නේ බාහිර තියෙන ඇත්ත දේ නෙවෙයි අපි මේ හඳුනාගන්නේ. එතකොට පිනතුන් මෙතනින් ආරම්භ වෙන මේ ගමන් මග අපි ඉදිරියට යන ඊට පස්සේ වේදනාසු වේදන පස්සේ විහෙරති ශරීරයේ වේදනාවක් ලැබෙනකොට සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන් සාමිස දුක සාමිස සැප නිරාමිස දුක නිරාමිස සැප සාමිස දුකම සුඛ නිරාමිස දුකම සුඛ මේ ආදී වශයෙන් සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් ලැබෙන වේදනා ලැබෙනකොට වේදනාව ගැන බොහොම අවධානයෙන් ඉන්නේ. හැබැයි මේ වේදනාව නිකන් ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන එක තමා දකිනවා. තමන්ගේ ශරීරයෙන් ලැබෙන වේදනාව හෝ මානසිකව ලැබෙන වේදනාව ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකිනවා තමයි. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මේ වේදනාවක් නම් ඒක දිගටම තියේ කියලා. දැන් හිසේ රදයක් තියෙනවා නම් දැන් උදේ හිසේ රදේ හැදුණා නම් දැනුත් මතක් කරනකොට තියෙනවා නම් ඔබ හිතන්නේ උදේ ඉඳලම හිස අමාරු තිබ්බ කියලා නේද? ඇත්තරම තිබ්බද උදේ ඉඳන්? උදේ ඉඳන් හිසේ රදේ තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒක තමන්ට දැනෙන්නේ තමන්ගේ ලෝකෙට එන්නේ තමන්ගේ සිහිපත් කරන වෙලාවට. ඒ අතරේදී මැදදී hina වුණ අනිත්‍යයෙන් කතා බහ කළා අනිත්‍යයට බැන්නේ ඒ වෙලාවේදී මොනවාක්වත් හිසේ රදේ මතක නැහැ. ඒක තමන්ගේ ලෝකෙට එන්නේ තමන් ඒ පිළිබඳව විඥානයේ ඊට අදාළව පහළ වීමත් එක්ක. ගෙදර තමගේ ළඟම කෙනෙක් මිය ගිහලා හිටියා කියමු. ඒක හිතන මොහොතේ විතරයි දුක තියෙන්නේ. අතරේදී වෙනත් කෙනෙක් කියලා විහිළුවක් ගන්නවා. එතකොට hina වෙනවා අයිපාර. ඊට පස්සේ ආය අරක මතක් කරනකොට අඬනවා අය. අනේ තාත්තේ මැරිලා නේ, අම්මා මැරිලා නේ එහෙම කියලා. පිනුදුන මේක තමයි ජීවිතයේ ස්වභාවයක වරදක් නෙවෙයි. මේක තමයි වේදනාවේ ලක්ෂණය. අනිත්‍ය වූ අනාත්ම වූ වේදනාවක තියෙන ලක්ෂණය මේකයි. ඊට අදාළ වූ ස්පර්ශය එනකොට මේ වේදනාව එනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේක පුද්ගලික කරන දෙයක්වත් පුද්ගලිකුට අයිති දෙයක්වත් නෙවෙයි. අපි පුද්ගල සංඥාවෙන් අවිද්‍යාවෙන් ගත්ත නිසා තමයි මේක අපි අද තමන්ගේ කරගෙන තියෙන්නේ. වේදනා පස්සන වඩනවා කියලා කියන්නේ මෙන්න මේ සැප දුක් ආදී වේදනා කායික හෝ මානසික වෙනකොට තමයි දකිනවා මොකද තමන්ගේ ජීවිතේට මේ වෙන්නේ කියලා. එතකොට හැම වෙලාවෙම මේ වේදනාව ස්පර්ශ කරනකොට දන්නවා ඒ වේදනාවක් නිරුද්ධ වෙච්ච වේදනාවක් මම හඳුනාගන්නේ. දැන් කයට වේදනාවක් එනවා කියලා අපි කිව්වට කකුලේ වේදනාවක් කියලා හඳුනාගන්නට හඳුනාගන්නේ ඇත්තෙන්ම කාය විඥානෙ නෙවෙයි. ඒකත් අපි හඳුනාගන්නේ මනෝ විඥානෙ. මගේ අතර කෙනෙක් ගැහුවා කියලා කිව්වට අපි මේ දුක් ටික විඳින්නේ ඇත්තෙම කායිකව නෙවෙයි. අපි විඳින්නේ මනසෙන් පින්නතුනි. අපි ඇසට එන රූපේ දුක් ටික අපි විඳින්නේ මනසෙන් කිව්වොත් ඔබ පිළිගන්නේ නේද? ඇසට රූපයක් දකිනකොට යම් කෙනෙක් අකී කරු වෙලා හරි දරුවෙක් වැඩ දෙයක් කරනකොට ඔබ දුක් විඳිනවනේ. ඔබට දුකයි නේද හිතට? ඔබ ටිකක් ධර්මයේ දන්නකොට ඔබ හිතනවා ආ නෑ ඒක ඇසෙන් නෙවෙයි දුක එන්නේ. මම මේ ගැන දරුවයි කියලා හිතනකොටයි දුක එන්නේ කියලා හිතන්නේ කියලා. ඒක ටිකක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔබ විශ්වාස කරනවද ඔබ කායිකව දුක ටික විඳලා තියෙනෙත් මෙතෙක් කලක් මානසිකව කියලා කියනවනම්? අපි නිතර ගන්න උදාහරණයක් කියන සරලම උදාහරණයක්. යම් කෙනෙකුගේ කොණ්ඩේ අදිනකොට ටිකක් වේදනාවක් එනවනේ. හයියෙන් කොණ්ඩේ ඇද්දොතින් කනක් ඇද්දොතින් එහෙම. හැබැයි බලන්න ඔබගේම සුරතල් ළමේ කුඩා කාලේ දුව හෝ පුතා ඒ දරුව ඔබ වඩාගෙන ඉන්න අවස්ථාවේදී දරුව ඔබේ කොණ්ඩෙන් ඇද්දොතින් කනෙන් ඇද්දොතින් ඔබට ශාරීරිකව යම් කිසි දැනුමක් එනවා. නමුත් ඒක පස්සේ හිතනකොට ඔබට දුකක් එනවද? ඔබ ඇදමිට දරුවායි කලින්ටත් වඩා සෙනෙහසින් වැළඳ ගන්නවා. ඔබට දුකක් එන්නේ නැහැ. නමුත් බලන්න මේ ඔබේ කොණ්ඩේ ඇදපු වේගෙම්ම අපි නිතරම ගන්න උදාහරණයක් මේක. බස් එකේ යනකොට ඔබේ කොණ්ඩෙන් කෙනෙක් ඇද්දොතින් ඒ වේගෙම්ම මොකද වෙන්නේ? ඕ කෙනෙක් එක අමනාපයක් එනවා. අමනාප විතරක් આવොත් නම් ඇති. නමුත් නවතින්නේ පොලිසිය ගිහිල්ලා තමයි. ඊට පස්සේ අවුරුදු ගාණක් නඩු ලියා ගන්නවත් පුළුවන් මේ සිද්ධියට. පින්නතුනි බලන්නේ නම් අපට කායිකව උනත් අප එතකොට දුක් ටික ඇවිල්ලා තියෙන කොහොමද එහෙනම්? දුක් ටික ඇවිල්ලා තියෙන පිනසුනේ මානසිකව. එතකොට බලන්න අපි මෙතෙක් කලක් දුක් ටිකක් විඳලා තියෙනවා නම් අපි දුක් විඳලා තියෙන එහෙනම් කොහොමද මේ? සම්පූර්ණ මනසෙන් මනසනොත් විඳේ ඇයි අපි? අපේ තියෙන අවිද්‍යාව නිසා මේ ක්‍රමේ දන්නේ නැති නිසා අපි මේ දුක් ටික විඳලා තියෙන්නේ. එතකොට අපිට මොන දේ සිතට ආවත් අපි තේරුම් ගත්තොතින් මේ අත්දැකීම එනකොට ඒකේ මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච ලෝකේ ගැන තමා ඉන්නේ කියලා දැක්කොතින් Tamanට දුක් ටික එන්නේ නැහැ. ඔබට යමක් මේ වෙලාවේ මතක් වෙනකොට ඔබ දැකපු දෙයක් අහපු දෙයක් මතක් වෙනකොට ඔබ දකිනවා නම් ඒ මුල් සිද්ධිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා දැන් මේක අත්දැකීම ලබන්නේ හඳුනාගන්නේ මන ආයතනෙන් කියලා මනෝවිඤ්ඤාණය ඔස්සේ කියලා දැනගත්තොත් ඔබට ඒ දේ පිළිබඳව රාගයක් දේශයක් මාන්නයක් ඊර්ෂ්‍යාවක් ඔබට හිතලවත් ඇති කරගන්න බෑ. ලැජ්ජ හිතන ඔබ හරියට සතිපට්ඨාන එනවනම් සියෙන් එනවනම් මේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද කියනක ඔබට තේරෙනවා. ඔබ පාරේ යද්දී ඉස්සරහට ටෝච් එක අල්ලනකොට ඉස්සරහ සර්පෙක් ඉන්නව නම් ඔබට බයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා තාම කකුල් දෙක තියෙන එතන නෙමෙයි කියලා ඔබ දන්නවා හරියට සියෙන් ඉනවන. ඔබ රාත්‍රී කාලේ කැලේ යනකොට ඉස්සරහ සර්පෙක් ඉන්න ටෝච් එක ගහගෙන ඔබ ගියා නම් ඔබ සිහියෙන් ගියා නම් ඔබ බය වෙන්නේ නැහැ ඇත්තෙන්. ඇයි ඒ? ඔබ දන්නවා ඔබ සර්පෙ ඉන්න තැන නෙවෙයි ඉන්නේ කියලා. ඔබ ඉන්නේ ඊට උගම් මෙහා. අපි බය වෙන්නේ ඇයි? අපි බය වෙන්නේ අපි ටෝච් එක ඉන්න තැනේ ඉන්නේ කියලා හිතාගෙන ගියොත්. අපි නිතරම යන්නේ ටෝච් එක ළඟයි ටෝච් එක එළිය තියෙන තැනයි තමයි ඉන්නේ කියලා ඒ අසීහියෙන් අපි යන්නේ. හරියට අපි සිහියෙන් ගියොත් අපි දන්නවා ටෝච් එක එළිය තියෙන තැන නෙවෙයි තමයි ඉන්නේ. තමන් ඉන්නේ ඊට පිටපස්සේ ඉන්නේ කියන එක දැනගෙන සරතේ ඉන්නවා නැවතිලා සරතේ යනකන් ඉඳලා නැත්නම් තම වෙන පැත්තෙන් තමයි යනවා බය වෙන්නේ නැහැ සිහින් ගියොත්. එතකොට පින්නතුනි අපට එහෙනම් බියක් දුකක් වේදනාවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ එකක් මේ නොදැනීම නිසා අනිත් එක සිහිය නැති නිසා. මේ දැනුම තිබුණත් වැඩක් නැහැ අපට සිහිය නොතිබෙනවා නම්. ඒ නිසා තමයි කියන්නේ මේ යම් කිසි දෙයක් පිළිබඳව තියෙන දැනුම රාත්‍රලකට වඩා සිහිය අංශයක් වටිනවා කියන්නේ ඒකයි. දැනුම රාත්‍රලකට වඩා සිහිය අංශයක් වටිනවා කියලා කියනවා. එතකොට අපට අර දැනුම තිබ්බට විතරක් වැඩක් නැහැ. ඒක උපරිම ප්‍රැක්ටිස් එකේ ඉන්නට ඕන. ඒ ප්‍රැක්ටිස් එකේ ඉන්නවා කියන එක තමයි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. එතකොට මේ මොහොතේ ඇසෙන් රූපයක් දකින්න පුළුවන්. කනෙන් ශබ්දයක් අහන්න පුළුවන්. කෙනෙක් දිහා දැකලා ආවයා හුඟක් ලස්සනයි කියලා කියන්න පුළුවන්. ආ ඔයා උයපු කෑම හරි රසයි කියලා කියන්න පුළුවන්. කෑම ටිකක් කනකොට ආ රසය නේද කෑම කියලා කියන්න පුළුවන්. කතා වුණත් Taman දන්නවා මේ මන ආයතනෙන් හඳුනා ගන්න රසය ගැන මේ කතානෙක් කරන්න කියලා දැනගෙන Taman කතා කරනවා. ඒ වෙලාවේ Tamanගේ ජීවිතේ ක්‍රියාත්මක වන්නේ මන ආයතනයයි ධර්මාලම්බනයයි ඔස්සේ මනෝවිඥාණය කියන එක තේරුම් අරගැනීමෙන් ඒකෙත් අනිත්‍ය සහ අනාත්ම භාවයේ තේරුම් අරගෙන ඔහු කතා කරමින් ඉන්නේ. එතකොට මේක එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. පිනුතුනි මෙන්න මේක වේගවත්ව මේ තමන්ගේ මුල් අත්දැකීමත් ඊළඟට ප්‍රතිචාරයේ දැක්වීමත් කියන අතරේ ලොකු පරාසයක් අදාපේ තියෙනවා. අන්නේ පරාසය අඩු කරන්න තමයි ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. නැත්තම් සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ මෙන්න මේකයි. එතකොට සතිපට්ඨානය තුල ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ තමන් ලැබපු මුල් අත්දැකීම සහ ඊළඟට තමා රෙස්පොන්ඩ් කිරීම ප්‍රතිචාර දැක්වීම අතර පරාසය උපරිම ලෙස අඩු කිරීම තමයි මාර්ගඵල ටික ටික ලැබමින් ඉහළට යනවා කියලා කියන්නේ. සිහිය සහ නුවණ දෙකේ ඉදිරියට යනවා කියන්නේ මේකයි. ඒ නිසා පේනතුනි විටින් විට හිතන්න ඔබ දකින අහන දේවල් මේ මොහොතේ විඳින ලෝකය ඔබ අත්දකින්නේ මනසෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණය මේ හඳුනාගන්නේ ඒ හඳුනාගන්න අවස්ථාවේ සිටවිල තනි එකක් නෙවෙයි. ඒක රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ එකතුවක්. එතකොට මේ මොහොතේ තමා යමක් ඇසින් දකිනකොට මේ ආදීන්ද්‍රිය වලින් අත්දැකීමක් ලබනකොටම හිතන්න මේ හිතල ලබන අත්දැකීම කලින් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය මේ දකින කියලා බලන්න. එතකොට වර්තමානට හිත තියාගෙන අපි බලන්නේ මොකද්ද? බලන්නේ අර දුක්ඛ සත්‍ය දෙස ප්‍රඥාවෙන් බලනවා. නිරුද්ධ වෙච්ච එක ගැන බලනවා අපි නුවණින්. නුවණින් බලනකොට අර කලින් අධ්‍යක්ෂේම නතර වෙලා නැහැ. ඒක නිරුද්ධ වෙන අවසන්. ඒකටයි දිත්තේ දිට්ඨමත්සං කියලා කියන්නේ. දිත්තේ දිට්ඨමත්සං කියලා කියන්නේ දැකපු දේ දැක්ක පමණයි කියලා හිතන්නේ. දිට්ඨ කියන එක අතීත කාලෙන් තියෙන්නේ. වර්තමාන කාලෙ නෙමෙයි තියෙන්නේ බුදුදහමේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. දස්සනත්තේ දස්සනමත්සං කියලා නෙමෙයි තියෙන්නේ. වර්තමාන කාලෙ නෙමෙයි තියෙන්නේ. We should reflect on that what we have seen, not what we are seeing. මේ මොහොත දකින දේ ගැන නෙවෙයි කලින් දැකපු දේ ගැන අපි දැන් reflect කරන්නේ. එතකොට මේ මොහොතේ ඇසට රූපයක් දකිනකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ හඳුනාගන්නේ අර මුල් නිරුද්ධ වෙච්ච අත්දැකීම. මේ කලින් ශබ්දයක් අහනකොට ඊට ඉතාම ස්වල්ප මොහොතකදී ඒ නිරුද්ධ වෙච්ච රූපය මේ හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට ඒ මුල් ස්වરૂපය ඉතුරු නැතුව මේක අවසන් වෙලා කියලා දකිනේ. ඒ දකිනේ වර්තමානයේ ඉන්නකොට අපි අනිත් පැත්තෙන් ලෝකයක් අපට නිර්මාණය වෙන්නේ නැහැ. අප ඉදිරියේ ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. මේකට තමයි කියන්නේ අනුත්පාද නිරෝධයට යනවා කියලා. ලෝකයන්ෙ හැම දහමක්ම විස්තර කරන්නේ උපාද නිරෝධය ගැන කියන්නේ. නිරුද්ධ වෙච්ච ලෝකය ඒ නිරුද්ධ වෙච්ච බව නොදැන ගන්න නිසා සමුදය අන්තයට ගිහිල්ලා අවිද්‍යාවෙන් ලෝකයක් නිර්මාණය කරගෙන ඒ නිර්මාණය කරන ලෝකය හොඳයි නරකයි නැත්නම් මං ඒ ලෝකෙට සංවර සීලව ඉන්න ඕන ආදී වශයෙන් ලෝකයන්ෙ සියලුම දහම් අනිත් සියලුම ආගම් අනුසෝතගාමී කියලා කියන්නේ මේකයි. ලෝකයන් රැල්ලටම පහළ ගම් බලා යන දහම් තමයි ලෝකෙ ඔක්කොම තියෙන්නේ. ඔක්කොම දේශනා කරන්නේ ඉපදිච්ච ලෝකයක උත්පාද නිරෝධයක් කියන්නේ. අන්නේ උත්පාද නිරෝධය ප්‍රකාශ කරන ලෝකයකට පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධයක් පටිසෝතගාමී දහමක් උඩුගම් බල යන දහමක් දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ අපි අත්දැකීමක් ලබන වෙලාව අත්දැකීම ලබන්නේ මන ආයතනය කියන එක දකින එක. ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින්න දකින්න අපට බාහිර ලෝකයට ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ. වැඩි දෙයක් තමයි අපට මේ වෙලාවේ මෛත්‍රිය වඩනවත් කෙනෙක් ඉතුරු වෙලා නැහැ. අසුභය වඩනවත්, දෙතිස් ගුණපේ පටිස්කූල මනසිකාරය වඩනවත්, මරණ අනුසතිය වඩනවත් අපට දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි මේ වෙලාවේ උපරිම ලෙස ප්‍රඥාවෙන් ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ සමත භාවනා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අනුසෝත ගමන් මාර්ගයේදී බුදුහාමුදුරෝ සමත මූලික විදර්ශනාවේදී සමත භාවනා ගැන කියලා තියෙනවා. හැබැයි අපි වඩාත්ම දක්ෂ නම් අපට විදර්ශනා පූර්වංගම සමතේ පැත්තට යන්න පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි ඊටාම සුපිරිම දක්ෂෙක් නම් ඔහුට පුළුවන් හිත එකඟ කරගෙන විදර්ශනාවට නොගිහිල්ල ඕන නම් ඍජුවම මේ කියනකොටම තේරුම් අරගෙන බාහ්‍ය දාරුචීරිය වගේ ඔවුන්ට පුළුවන් ඇසෙන් රූපයක් දකිනකොටම මේ නිරුද්ධ කිස්කන්ධ පංචකය මේ දකින්නේ කියලා ඒ දකින වර්තමාන සිත මනෝවිඥාණය ඒ ස්කන්ධ පංචකය මේ මොහොතින් හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒ වර්තමාන මොහොත තුළ වාසය කරමින් සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මානත්තා කියලා උපරිම ලෙස අනිත්‍ය දුක්ඛනාත්ම මෙනෙහි කරමින් වර්තමානය තුළ විදර්ශනාම තුළ මිදෙමින් කෙලෙස් ප්‍රහීණයට යන්නත් පුළුවන්. පින්නතුනේ මෙන්න මේකේ කාල පරාසයටගෙන ටික වැඩි කරන්න තමයි අපි මේ ජීවිතය අනිත් හැමදේම කරන්න ඕන වෙන දෙයකට නෙවෙයි. අපි මොනවා හරි කෑමක් බීමක් කාලා රැකියාවක් කළා වැක්සින් එක ගහලා ඒ මොනවා හරි දෙයකින් තව දවසක් හරි ජීවිතේ වැඩි කර ගන්නවා කියලා කියන්නේ මොකටද කියලා ඇහුවොත් අපි ඒ වැඩි කර ගන්න ඕන වෙන දෙයකට නෙවෙයි පින්නතුනේ මෙන්න මේකටයි. මෙන්න මේ දෙය අපි ප්‍රැක්ටිස් නොකරනවා නම් අවුරුදු තව 10ක් 25ක් 100ක් නෙවෙයි තව කල්පයක් ජීවත් වුණත් වැඩක් නැහැ පින්නතුනේ. අපි මේකේ ප්‍රැක්ටිස් එකේ නම් ඉන්නේ අපි හිත උදෑසන මේකට ගැටලුවක් නැහැ පින්නතුනේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝඥවස්ස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙය්‍යෝ ආදි වශයෙන් දේශනා කළා. මේ ධම නොදක වසර 100ක් ජීවත් වෙන කෙනාට වඩා මේ ධම දැකලා එක දවසක් ජීවත් වෙන කෙනා උතුම් කියලා දේශනා කරන්නේ මේකයි. මෙන්න මේ දර්ශනයට එන කෙනාට පින්නතුනේ ඔහුගේ ජීවිතය සම්පූර්ණ වෙච්ච ජීවිතයක් වෙනවා. පිරෙල ඉතිරෙල ගිහපු ජීවිතයක් වෙනවා. ඔහුට මරණාසන්න මොහොත ආව කියලා කලබලයක් නැහැ. දුකක් වේදනාවක් නැහැ. ඔහු ජීවිතේ හුඹාදේවල කරගත්තු කෙනෙක්. ඔහු මේ ජීවිතෙන් උපරිම ඵල නෙලාගත්තු කෙනෙක්. ඔහුට මරණය ගැන දුකක් නැහැ. ඒ විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් මතක තියාගන්න හොඳටම ඔහුට ජීවත් වෙන කියලා අමුතු ආසාවකුත් නැහැ. වැඩි කලක් ජීවත් වෙන ඕන කියලා ආසාවකුත් නැහැ. ඉක්මනට මැරෙන්න ඕන කියලා ආසාවකුත් නැහැ. මැරුණොත් ඔහු සලකන්නේ හා තව ඊළඟ ඊට සුදුසු තැනක ගිහිලා ඊටු ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා ඔහු දන්නවා. යන්නේ මීට වඩා හොඳ තැනකට කියලා. ඔහු තව කලක් හිටියොත් හිතනවා තව කලක් වැඩිපුර මට ප්‍රැක්ටිස් කළා අවසානයට මෙන්න පුළුවන් කියලා. ඔහු උපරිම පුහුණුවෙම ඉන්නවා. ඔහු ජීවත් වුණොත් ඔහු හොඳයි කියලා සතුට වෙනවා. ඒ වගේම මැරුණත් සතුට වෙනවා. මැරුණකත් හොඳයි කියලා. මැරුණත් වඩාම සන්තෝෂ වෙන පුළුවන් මේ පරණ ශරීරය දාලා අලුත් එකකින් ඊට පස්සේ රිනියු කරලා ඊට පස්සේ ලේසි එක්ස්පයර් වුණාට පස්සේ ඉතින් අලුත් එකකින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා හිතාගන්න. මෙන්න මේ අවබෝධය නැති කෙනා තමයි පින්නතුනේ තව මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙන දුක් විඳින්නේ. මරණයට බය වෙන්නේ මෙන්න මේ විශ්වාසනීයත්වය. මේ ධර්මයේ රැකවරණය අපට නැතුණාට පස්සේ අපට බයයි. මෙතන අහිමි වෙනකොට ඊට පස්සේ කොතෙන්ද යන්නේ කියලා ලොකු බයක් අපට තියෙනවා. මේ ආධ්‍යාත්මික මට්ටමට යම් කෙනෙක් එනවා නම් ඔහු ඊටාම සිල්වන්ත කෙනෙක්. ඔහු මෛත්‍රිය උතුරා ගියපු කෙනෙක්. ඔහු තමගේ සතුරෙක්ව දුගති ගාමී වෙනවා දකින කැමති නැහැ. ඔහු මිතුරන් නෙවෙයි ඥාතින් නෙවෙයි. ඔහුගේ හතුරෙක්වත් හිත අපිරිසුදු කරගෙන වැරදි වැඩ කරනවා දකින්න ඔහු කැමති නැහැ. ඔහු සතුරා දුගතියෙන් මුදවන්න අපමණ කරුණාවකින් කටයුතු කරනවා. පින්නතුනේ මෙන්න මේ ගමන මගේ යන්නට අපට හේතුව නැහැ. ප්‍රධානතම කමඨහනක් තමයි ආනාපානසති භාවනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනාපානසතිය නැවති එකම දහම වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර සම්‍යප්ප්‍රදාන වීර්යය වැඩෙනවා. නූපං අයහපතෙන් මෙදෙනට, උපං අයහපතෙන් දුරවෙනට, උපං කුසල් දිනු කරගන්නට, නූපං කුසලයේ වර්ධනය කරගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ සතර රිද්ධිපාද මේ ආධ්‍යාත්ම ගමන මග යන්නට උඩ ඡන්දයක් චිත්ත විරිය විමර්ශනා කියන මේ සතර රිද්ධිපාද වලින් මොහ පෝෂක් වෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු කර ගන්නවා. බල ධර්ම දිනු කර ගන්නවා. ඒත් එක්කෝ සත්බොජ්ජංග සති ධම්ම විජය විරිය ආදී මේ බොජ්ජංග ධර්ම බෝධි අංග බවට පත් කරගෙන ඔහුගේ ජීවිතයේ කොටස් බවට පත් වෙන්නේ මේ සති සම්බෝධියන්ගේ ආදී බොජ්ජංග ධර්ම. ඔහු සම්මාදිට්ඨිය ආදී ආරහත්ක මාර්ගයේ අංග ඔහු ස්ථාවර ලෙස බැසගත්තු හරියට ගඟකට වැටිච්ච වතුර ටික මුහුද කරා යනවා වගේ. ඔහු කරන හැම දෙයක්ම නිවන අභිමුඛ කරගෙනයි ඔහු සිදු කරන්නේ. මෙන්න මෙහිදී ආනාපාන සතිය සුවිශේෂී කාර්යභාරයක් කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන අපේ ශ්වසන ආශ්‍රසතේ ආදි වශයෙන් කියනවා සියෙන් ආශ්වාස කරනවා සියෙන් ප්‍රශ්වාස කරනවා. කාලයක් මෙහෙම කරනකොට ඔහුට දීගං ආශ්‍රසන්ත ආදි වශයෙන් දීර්ඝ හුස්ම ගන්නකොට දානවා. දැන් දීර්ඝ හුස්ම ගන්නේ දීර්ඝ ප්‍රශ්වාස කරනකොටත් දානවා. රස්සන් ආශ්‍රසන්ත රස්ව කෙටියෙන් හුස්ම වැටෙනකොට ඒකත් ඔහු දානවා. හිතලා ගන්නව නෙවෙයි, සාමාන්‍ය ස්වාභාවික සිදුවන හුස්ම ගැන දැන් ඔහු බලන්නේ. හුස්ම ගැනීම පිට කිරීමයක් ගන්නවා කෙටියෙන් ගන්නකොට. සබ්බකාය පරිසංවේදියාස සාමීති චකති. මේ ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ගැනම දැන් සැලකිලෙන් ඉන්නේ. ඒත් තවදුරටත් නාසිකාග්ගේ වාමුක නිමිත්තේ වාක්‍ය විදියට නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ. ඊළාට මේ සබ්බකාය පරිසංවේදී කියන එක ටිකෙන් ටික සිවුමෙන ආකාරයට පේනවා. මේ මුල් අවස්ථා හතර සඳහන් කරන්නේ පස්සම්බයං කාය සංකරං ආදි වශයෙන්. මේ මුල් අවස්ථා හතර සැලකන්නේ කායන පස්සනා විදියට. මේ මුල් අවස්ථා හතර ප්‍රගුණ කරන උට අවබෝධ වෙන්නේ ශරීරය ගැන. මේ ශරීරය ආහාර නිර්මාණයක්. ආහාර සමුදයෙන් කය ඇති වෙලා ආහාර නිරෝධයෙන් කය නිරෝධන බව දකිනවා. ඊළඟට හොට සතුටක් එනවා මානසිකව. ඒ සතුට භුක්ති විඳීමෙන් ඔහු ආස්වාස ප්‍රසාර කරනවා. සුඛ පරිසංවේදී අසස සාමීති තික්ඛති පස්ස සාමීති තික්ඛති කියලා සඳහන් කරනවා. ඒ කායික මානසික දැනෙන සතුට හොට කායට දැනෙමින් ඔහු ආස්වාස ප්‍රසාර කරනවා. ඊළඟට චිත්ත සංඛාර පරිසංවේදී අසස සාමීති තික්ඛති පස්ස සාමීති තික්ඛති. සඤ්ඤා වේදනා දෙක හඳුනා ගැනීමෙන් ආස්වාස ප්‍රසවාස කරනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාස සඤ්ඤා වේදනා දෙක සංසිඳන ආකාරය දැකීමෙන් ආස්වාස ප්‍රසවාස කරනවා. මේ කොටස් හතර සඳහන් වන්නේ වේදන උපස්සනාවට. ස්පර්ශ නිසා හටගත් වේදනා ස්පර්ශ නිරෝධේ නිරෝධ වෙනවා කියලා දකිනවා. ඔහුට වේදනාවේ තනිකතාවය ප්‍රකට වෙනවා. ආත්ම සංඥාව ටිකෙන් ටික අඩු කරගන්න ඕන. අර සැප වේදනාවටත් ඔහු ඇලෙන්නේ නැහැ. ඒ සුඛ පරිසංවේදී ආදී වශයෙන් පීති පරිසංවේදී කරුණොත් ඔහු දකිනවා මේ කනාත්ම දෙයක්. මේක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධම නිසා අනිත්‍යතාවය පදනම් කරගෙන ඇති වෙච්ච නිරෝධක දෙයක් කියලා ඔහු දන්නවා. ඊට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී. ඔහු අඛණ්ඩව ආස්වාස ප්‍රස්වාස පිළිබඳව සිහියෙන් ඉන්නේ. ඔහුට දැන් සිත හොඳට තේරෙන දැන් සිතේ තත්ය මොකද්ද? හොඳට සිහියෙන් හුස්ම ගැනීම පිටිගිරීම කරනවා. ඔහු බලනවා මේ අවස්ථාවේදී හිත සරාගං වාචිත්තන්ද වීතරාගං වාචිත්තන්ද ආදී වශයෙන් බලනවා. රාග සහිත හිතක්ද තියෙන්නේ? රාගය නැති හිතක්ද? ද්වේෂය සහිත සිතක්ද? ද්වේෂය නැමැති හිතක්ද? මේ ආදී වශයෙන් එකක් බලනවා. කනක් ඇදි රාග ද්වේෂය හරටවත් වෙන්නේ නැහැ. ඔහුට පේන්නේ සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං දපජානාති. සමාහිත හිතයි පේන්නේ ඔහුට. ඒ විතරක් නෙවෙයි විමුත්තං වාචිත්තං කෙලෙස් වලින් මිදුණු හිත ඔහුට පේන්නේ. මෙහෙම ගිහිල්ලා අමෝහං වාචිත්තං අමෝහං චිත්තං දපජානාති. ඔහු මේ සිහ දිනු කිරීමේ උපරිම අවස්ථාවට යනකොට ඔහුට පේන්නේ. ඔහු බලන්නේ අවසාන වශයෙන් දැන් තමන් ඉන්නේ මෝහෙන්ද අමෝහෙන්ද ඉන්නේ? නැත්නම් මේ වෙලාවේ ප්‍රඥාවෙන්ද ඉන්නේ අවිද්‍යාවෙන්ද ඉන්නේ කියන එක විතරයි ඔහුට බලන්න තියෙන්නේ. අන්තිමට යන්නේ බාහිර ඇසෙන් දකින රූපයට නැඹුරු වෙලා නම් රූප මතක් වෙනකොට රූපය තුල බැසගෙන අඬනවා නම් දුකක් හිතෙනවා නේ, මං මෝඩ වෙලා නේද දැන් ඉන්නේ කියලා තමම ලැජ්ජාවටපත් වෙනවා. මේකට තමයි කියන්නේ අට්ඨේ යති හරායති jigucchati කියලා. මෝහයෙන් ඉන්න වෙලාවේදී මුලදී අපට ලැජ්ජාව ඇති උනේ ලෝභයත් ද්වේෂයක් මාන්නයක් ඇති වෙච්ච වෙලාව ගැනනේ. ධර්මයේ පින තුනේ ගැඹුරට යනකොට අපට ලැජ්ජා හිතෙන මොහොතද? මෝහයෙන් ඉන්න වෙලාවට. අනේ මෙච්චර වටිනා දර්ශනයක් දේශනා කර බුදුරජාණන් වහන්සේ ළඟදී මම මෙහෙම ඉන්නක හොඳ නැහැ නේද කියලා සමන්තම ලැජ්ජා හිතෙනවා. තමන්ගේ හිත රූපයක් තුළ බැසගෙන නම් තියෙන්නේ ඒ වෙලාවේ තම ආපස්සට ඇවිල්ලා නැතුව ප්‍රඥාවෙන් නොබලමින් නම් ඉන්නේ අවිද්‍යාසහගතව නම් ඉන්නේ තමා දකින්න තමන්ට වැරදිලා තමා නොමගයි ඉන්නේ තමා අනුසෝතගාමි මාර්ගයේ ඉන්නේ ගංගාවක් ගලහැන පාරේ ඉන්නේ තමා උඩුගම්බල යන්නේ වෙලාව කියලා කියන්නේ අමෝහං වාචිත්තම් අමෝහං චිත්තං පජානාති. ආනාපාන සතියෙන් ඉහෙලට යනකොට සිත එකඟ කරගන ගන්නකොට චිත්ත පරිසංවේදී අසසිස්සාමීති සිකති කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. චිත්තානපස්සනාවනි. අභිප්‍රමෝදයන් සමාදහන් විමෝචයන් කියලා තවත් අවස්ථා ගන්න චිත්තානපස්සනාවට යනවා. ඊට පස්සේ ඕසිත සතුටෙන් ඉන්න අවස්ථාව හොඩ පේන්නේ. සමාහිතාදී අවස්ථාව හොඩ පේන්නේ. එතනොත් නොනමැති තවත් උ ඉදිරියට යනවා ආනාපාන සතියෙන්. අනිච්ඡානුපස්සේ විහෙරති අසසි සාමිදසිකති මේ ආදි වශයෙන් දැන් ඔහු ආනාපාන සතියත් එක්ක කොහොමද බලන්නේ? ඔහු සම්පූර්ණව තමගේ ජීවිතයේ තමා ඍසි පරිදි තමා ආවනත කරගෙන තියෙන්නේ. තමන්ට හැම මොහොතෙම තමා බලන්නේ මොකද්ද? කුමක් තෙනුනත් තමා දකින්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදේවය බලන්නේ නෑ. ඇසට රූපයක් දකිනකොටම හිතන්නේ ආ මේ නිරුද්ධ වෙච්ච ඇස රූපය ඊට අදාළ චක්කු විඥානය චක්කු සම්පස්සය මනෝ විඥානය මනෝ ධාතුව අන්නේ මුල් අවස්ථාවයි මේ ඒකේ සමුදේවය ඔහු මේ දකින්නේ. ඔහු දකින්න ලෝකයේ කෙරෙහි නොයලුණු කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ නොයලීම ස්පර්ශ කරමින් ඔහු ආස්වාස ප්‍රසවාස කරන කෙනෙක් බවට පත් වෙනවා. අවසානයේදී ඔහු පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරගං කේමං ඒතං මංගල මුත්තමං කියපු විදියට මේ කරකැවෙන ලෝකයේහි අටලෝ දහම නැවති රියසකේ කරකැවෙන ලෝකයේ තුල මේ තැනැත්තා ඒ අටලෝ දහම අභියස අකම්පිත නොසෙල්වෙන මනසක් ඇති කරගත්තු උපේක්ෂා සාගත කෙනෙක් බවට පත් වෙනවා. පින්නොත් අප මේ සාකච්ඡා කළේ ඉතාම කුඩා මට්ටමේ නම් ගෙදර දරුවන්ට කෑම ටික ඉරීමේදී ඒක දානයක් විදියට මෛත්‍රී සහගතව ඉරීමේ ඉඳන් ධර්ම දානයේ දක්වා දානයේ දීමත් සාමාන්‍ය පංචශීලයේ ආරම්භක අංගය වන බොරු කීමෙන් වැළකීමේ ඉඳන් නජකොද්දන් සමාජගරයකින් තියෙන විඤ්ඤෝ පරිඋපාදියුන් දක්වා කිසිදු සුළු හෝ වරදක් නොකිරීම දක්වා තමන්ගේ ඩිසිප්ලින් එක හදා ගන්නත් සාමාන්‍යයෙන් ගෙදර වතුරට වැටිලා ඉන්න කුඩා සතා ජීවිතෙන් බේරීම දක්වා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සීල සත්වෝ සුවපත් වෙත්වා දක්වා මෛත්‍රී සිතවිල්ල දිනු කිරීම ඔස්සේ ලෝකයේ තුල සාර්ථක වීමත් සතර බ්‍රහ්ම විහරණ තුල බ්‍රහ්මයේ පගේ වාසය කිරීමත් එයින් නොනවති කරණීය මෙත සෝතරය ඩාංගු කරුණ ටික පුහුණු කරමින් සක්කෝ උජෝචාදී ගුණාංග ටික වර්ධනය කරගෙන සුතමේ ඥානය ඔස්සේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන මේ වර්තමාන මොහොත තුල උපරිම සතියෙන් එන පුළුවන් විදියට ආනාපාන සතිය දියුණු කරගන්න ක්‍රමයයි මේ අපි සඳහන් කළේ. අපි මේක විනාඩි ගානකින් සඳහන් කරලාට පින්නතුනි මේක දීර්ඝ කාලයක් අපි මේ පුහුණුවේ ඉන්නට ඕන. වසර ගානක් අඛණ්ඩව පුහුණුවේ ඉන්න. මේ පුහුණුවේ ඉන්න තරමට තමන්ට මානසික සුවය ලැබෙනවා. මානසික සුවයෙන් විතරක් තමා ඉන්න විතරක් නෙවෙයි තමා මේ ලෝකයේ උපරිම ලෙස යුතුයම් ටික ඉතාම සතුටෙන් මෛත්‍රිය සහගතව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු තමන් ඉන්න ස්ථානයේ සත්පුරුෂය ඉන්නවා නම් ඒ හැම දිනටම ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. අපි කොච්චර හොඳට හිටියත් අපිට සමහරව සතුරු කරන්න බෑ. ඉතින් පරදවා තේරුම් ගන්න වෙලාවල් තියෙනවා. නමුත් අපි නොවනත් ඇයි ළඟදී අපි අප්‍රසාදයට ලක් නොවන විදියට විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන නිර්ණායකයේ ඔස්සේ අපට සත්පුරුෂ ලෝකයේ තුල සම්භාවනීය විදියට ඉන්න පුළුවන්. ඒ කිසිදු ලෝකයකින් අපට සම්භාවනාවක් නොලැබුණත් අපටම අපේ හිත පිළිසරණක් කරගෙන ධර්මයේ රැකවරණයක් කරගෙන අපේ ලෝකේ කවුරු නැති වුණත් අපි තනි තනිවම අපේ හිත හදාගත්තොත් ඒ හදාගත්තු හිතයි අපට අවසානයේදී පිළිහෙට වෙන්නේ. අන්නේ හිත හදාගන්නට හේතු වන ප්‍රධාන භාවනා කමඨහනක් විදියට බුදුරජාණන් වහන්සේ අපට ආනාපාන සතිය දේශනා කළා. එනිසා ටිකෙන් ටික අපි සිහියෙන් හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සිහිය දිනු කරගනිමු. ඒ සිහිය දිනු කරගෙන අපි ජීවිතේ වැඩිපුරම ආනාපාන සතියෙන් කාලය ගත කරන්න අපි හුරු වෙමු. ආනාපාන සතිය අමාරු නම් මෛත්‍රී භාවනා බුදුගුණ ආදී සෙසු භාවනා පුරුදු කරන්න. ඒ මොකක් කරත් අවසානයේ අපි හිත සමාධිමත් වෙන්න වෙන්න අපි මොකද්ද බලන්නට ඕන? බලන්න ඕන අනිත්‍යනුපස්සේ විහෙරති ආදී වශයෙන් බලන්න තියෙන. වර්තමානයේ හිත තියාගෙන මේ අත්දැකීම ලබන මොහොතෙහි ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන කියලා දකින්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ කිසිඳු විටක අපට වර්තමානයේ තුල අත්දකින්න බෑ කියලා තියෙන. වර්තමානයේදී හඳුනා ගන්න බෑ අපට. වර්තමානයේදී අපට ඉන්ද්‍රිය වලට ගෝචර වෙනවා. ගෝචර වුණාට අපට ඒක අපි හඳුනා ගන්න බෑ අපට වර්තමානයේ. හඳුනා ගන්න අපි මනෝවිඤ්ඤාණ. එතකොට වර්තමානයේ අපට එක්ස්පීරියන්ස් එක එනකොට ඒ එක්ස්පීරියන්ස් එක සඳහාම ඒ සිත ඒ විඥානේ වැය වෙලා යනවා. අපි ඒක තේරුම් ගන්නේ ඒක නිරුදුනාට පස්සේ ඊළඟට පහළ වෙන හිතෙන් තමයි, මනෝවිඥාණයෙන් තමයි ඒ රූපය අපි තේරුම් ගන්නේ. සරලව කියනවා නම් දැන් මේ මල කියලා අපි තේරුම් ගන්නේ මල මුලදී ඇසට පතිත වුණා. ඒක පතිත වෙලා ඒක තේරුම් ගන්නේ මනෝවිඥාණය කියන එක දකින්න. මේ ඇහෙන ශබ්දය ඔබේ කනට ඇහෙනවා. ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. වර්තමානයේ ඇහෙනවා අපිට ඒක. හැබැයි වර්තමානයේ ඇහුනට අපි ඒක තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. තේරුම් ගන්නේ අපි මනෝ විඥාණය. අපි යමක් කනකොට රස දැනෙනවා දිවට දැනුනට ඒ රස අපි හඳුනා ගන්නකොට මේක හොඳ රසක් කියලා කියන මට්ටම එනකොට අර මුල් අත්දැකීම නිරුද්ධනා කියලා දකින එකයි අපේ ජීවිතය කියලා කියන්නේ. අන්න ඒක පෙරපස නොවේ. ඒක ඉක්මනටම දැනගන්න ඒකේ ස්කිල් එක වැඩි කරන්න තමයි මේ සතර සතිපට්ඨානයේ සතර ඉන්ද්‍රිය ධර්ම පංච බල සත්බොඥංග මේ සියලුම ගුණධම් දේශනා කළ තියෙන්නේ. මෙන්න මේකේ පුහුණුව ඇති කරගෙන මේ මුල් අත්දැකීම සහ ඊළඟට ප්‍රතිචාර දැක්වීම අතරේ තියෙන කාලපරාසය අඩු කරලා හැකි තාක් දුරට අපිව සිහියෙන් තබන්න, සතිමත් භවෙන් තබන්න, නුවණින් තබන්න. ඒ සතිමත් භවයේ තබපු පමණට අපිට බාහිර රූපයක් අවිද්‍යාවෙන් නිර්මාණය වෙන්නේ නැහැ. බාහිර රූපයක් අවිද්‍යාවෙන් නිර්මාණය නොවනොතින් අපට දෙයක් ගැන දැඩි ඇලීමක්වත් ද්වේෂයක්වත් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ අපි. ඒ විතරක් නෙවෙයි, බාහිර කිසිදු දෙයක් ගැන අපට දුකක් ඇති වෙන්නේ නැහැ. බාහිර දරුවෙක් ඉන්නව කියලා හිතුවොත් තමයි අපට දුක ඇති වෙන්නේ. බාහිර රූපයක් නැහැ කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. බාහිර රූපයක් තිබුණට අපි නිතරම ජීවත් වෙන්නේ අපි මනසෙන් කියලා දකින එක. අපි යමක් එක්ක ජීවත් වෙන්නේ ඒ දේ ගැන සිතන අවස්ථාව. දැන් අපි මියගිය ඥාතිවරයෙක් ගැන බලන්න. ඒ ඥාතිවරයා ගැන හිතන අවස්ථාවේදී යා මිය ගියේ නැත්තේ. මෙයා අපේ ලෝකේ ඉන්නවා යා. යම් කිසි කෙනෙක් මිය ගිහලා කියලා කියන්නේ ඇත්තටම එයා ගැන සිහි නොකරන අවස්ථාව. ඇත්තටම අපි දකින දේ තමයි සමහර මිය ගියාට පස්සේ තමයි වැඩිපුරම ජීවත් වෙන්නේ අපිත් එක්ක. ඉන්න කාලේ වැඩිපුර ජීවත් වෙලා නැහැ. තැමිට ගෙදර ඉන්න කතා කරන්නේවත් නැහැ. වෙන කෙනෙක් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරගෙන ඉන්නේ අපි. මරණයට පස්සේ තමයි හිතන්නේ යා ගැන. එතකොට අපි කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ එයා ගැන හිතන අවස්ථාව. එයාත් එක්ක එක ළඟින් හිටියත් අපි වෙන කෙනෙක් ගැන නම් හිතන්නේ අරයත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ අපි. පින්නතනේ මේක තමයි ධර්මයේ ගැඹුරට ගියාම යථාර්ථය. මෙන්න මේ යථාර්ථය අපි ගැඹුරින් අත්දකලා ඒ දහම තුළ ජීවත් වෙන තමයි බුදුහාඳුරකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ සහ උන්වහන්සේගේ සසර ගමනේ නිමාසනිට වහන කරන මේ උතුම් පොහොය දින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණ ඔබ හුඟා පින්වන්තය. ඉතින් ඔබ ඉපදෙච්ච රටෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශයක හිටියත් ඔබ මේ වෙන උතුම් දිනයක විහාරස්ථානට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා ඉතින් මේ බොහෝ දිනක් හඳුනාගෙන කතා බහ කරලා මේකට ගුණදහම් කරන්න ලැබීම ඔබේ ජීවිතේ ලොකු වාසනාවක් කියලා සලකන දැන් වෙසක් කුඩු බලන්න. ඔබ ඇතැමට ශ්‍රී ලංකාවේ හිටියත් වෙසක් කුඩුවක් ඔබට නැත නොගැටෙන අවුරුද්දක් මේක. මේ ගිය අවුරුද්දේ අරන් අපු වෙසක් කුඩු මේ. ඉතින් ඔබට තමන්ගේ නිවසේ කුඩා කාලේ වෙසක් සමරන වගේ මේ වෙසක් කුඩුවක් බලලා බණ පදයක් අහලා සම්බුද්ධ පූජා පවත්වලා කොච්චර සතුටෙන් ඔබට පින්කම් කරන අවස්ථාව ලැබිලා තියෙද? ඒක ඔබේ ජීවිතේ ලොකු භාගයක් කොට සලකන්න. ඉතින් අද දවසේදී තාම ලස්සන සම්බුද්ධ පූජාවක් සිදු කළා. උතුම් සීලක පිහිටියා. සංඝ උපස්ථාන සිදු කළා. සංඝ සතු දානමය පින්කම් වල සහභාගී වුණා. ධර්ම ශ්‍රවණය කළා. භාවනා කළා. ඉතින් මේ සියලුම කරුණු වලින් ලබාගත් මේ පින මේ විහාරස්ථාන ගොඩනගන වාදිනේ උදව්පකාර කළා කියනවා. මහන්සියලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානය බලන්න ආපු දවස් ඉඳලාම මේව දිහා දැකලා උනන්දුවෙන් මේ විහාරස්ථානය ගන්න ඕන, මේක අපි බණ භාවනා කරන්න පුළුවන් තැනක් විදිහට හදන්න ඕන කියලා සත්භාවයෙන් වැඩ කරපු බොහෝ අය ඉන්නවා. ඉතින් ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරන්න ඕන. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා පසු ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරයි නම් කියලා. ඉතින් අපි පොදුවේ ඒ හැම දිනාටම මේට උදව්පකාර කරපු, මේ දිහා දැකලා සතුටු වෙච්ච සාදුකාරයකින් හැරි මේ අනුමෝදන් වෙච්ච හැම දිනාටම මේ පින ඒකාකාරීව හේතු වාසනා වීමෙන් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රැස් කර උතුම් පුණ්‍ය ඵලය අපරමින් මියගිය කිසියම් ඥාති පිරිසක් පින් බාරපොරොත්තුවකින් සිටිත් නම් එස් සියලු ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා, අවසන උතුම් මොණිවරණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. හොඳයි පින්තුනි, මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂී ඉගැන්වීම් රාශියක් අද අප සාකච්ඡා කරා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් පටන් අරගෙන ඊළඟ කම්මස්සගත සම්මාදිතිය ඇති කරගෙන හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන්, ස්කන්ධ ධාතු ආයතන ගැන අවබෝධයෙන්, සතර සතිපට්ඨාන වැඩීමෙන් ඉඳන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන අවසාන වශයෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා වූ මේ අගනා මුතුරුවන් මිනිමුදු බඳු මහරග වස්තු අපි සඳහන් කළා. සම්බුද්ධ ශාසන නැවති මහ සයුරෙහි පතුරෙහි තැන්පත්වල තියෙන මේ උතුම් මිනිමුතු පිළිබඳවයි අපි මේ සාකච්ඡා කළේ. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උතුම් තෙමගුල සමර මේ උතුම් අවස්ථාවේදී ඒ සියලු ගුණාංග ගැන අපි අසා දැනගෙන ඒව ගැන හිතලා ඇති කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ඵලය ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ පිණිස හේතු වේවා. වඩ වඩාත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම දාන ආදී පුණ්‍ය ධර්ම සිදු කරන්නට, සීල ආදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී බව, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නිබ්බයං, සෝකං පන්තා ච නිස්සෝකං, හොන්තු සම්දේපි පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය, ගත සැන සිල්ල සැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.